අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ විරාජමානව වැඩ සිටින ශ්‍රීමත් කේස ධාතුන් වහන්සේලා විරාජමානව වැඩ සිටින සීරුවිල ශ්‍රී මංගල මහා සේරජානන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. එවැගේම ගෞතම බුද්ධ ශාසනයේ මේ උතුම් පිළිසරණ අපට සලසා දුන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවෙන් අහන්න ලැබෙනවා උපෝසත සිල් සමාදන් වීමත් බාගිට සිල් සමාදන් වීමත් විපාක. ඒ වගේම සිල් ඇත්තන්ට දන් දීමේ විපාක, තම තමන් කරන කර්ම විපාක, තමන්ට නැවත පෙරලා පැමිණීම, අපායේ විස්තර, ප්‍රේත ලෝකයේ විස්තර ආදි වශයෙන් නොයෙක් විස්තර එක තැනක කැටිව තිබෙන ලස්සන දහම් පරයයක් අධිගෙන ගන්න ලැබෙනවා. ඉතින් සේරුවිල ශ්‍රීමත් ලලාට ධාතු මහා සේරජානන් වහන්සේ ඉදිරිපිට මේ වාගේ ධර්ම දේශනාවක් අපට දේශනා කරන්න ලැබීමත් භාග්‍යයක් කොට අපි සලකනවා. එවැනි වූ ධර්ම දේශනාවක් ලෝකේ කොතැනක හෝ සිට ඔබ මෙසේ ශ්‍රවණය කරන්න ලැබෙන එක ඔබට භාග්‍යයක් කියලා ඔබත් සිතිය යුතුයි. පින්වතුනි, පුම් පෝය දවසට උපෝසත සීලයේ සමාදන් වීම සත්පුරුෂ ජනයා ප්‍රිය කරන දෙයක්. හැබැයි මේ උපෝසත සීලයේ සමාදන් වීම පිළිබඳව හරි පැත්ත මොකද්ද, වැරදි පැත්ත මොකද්ද, පින වැඩි කරගන්නේ කොහොමද, පින සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව ගොඩාක් දෙනෙකුට දැනුම තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් පුම් පෝය දවසකට උපෝසත සීලයේ සමාදන් වෙන්නේ උදේ අරුණ නැගීමත් එක්ක. උදෑසනම සීල් සමාදන් වෙලා පහුවදා අලුයම වෙනකල් පැය 24ක් සීලී ආරක්ෂා කරනවා. නමුත් සමහර අය උදේ සමාදන් වෙලා හවස 4ට විතර සිල් පවරණී කරනවා. හැබැයි ගොඩක් අය හවස සමාදන් වෙලා පහුවදා වෙනකල් රකින්නේ නැහැ. හැබැයි උදේ සමාදන් වෙලා හවසට සිල් පවරණී කරන එකට පෙලක් ඇයෝ කියන අර්ධ උපෝසතය කියලා. නමුත් හවස සමාදන් වෙලා පහුවදා සිල් පවරණී කරන එකට තමයි අර්ධ උපෝසතය කියන්නේ. මේ ගැන මම විස්තර කරනවට වඩා බුද්ධ දේශනාවෙන් හරි ලස්සන විස්තරයක් දැන් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. මේ සිද්ධිය සිද්ධ වුණේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරන් විහිරේ වැඩ සිටින සමයේ. උපාසක උපාසිකාවෝ පිරිසක් සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ පුම් පෝය දවසක හවස බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න පැමිණියා. පින්වත්නි, බුද්ධ කාලේ උදේ පාන්දරම විහෙරට ඇවිල්ලා හවස් වෙනකල් විහෙරේ සිල් අරගෙන ඉන්නවා කියන එකක් බුද්ධ කාලේ බහුලව තිබ්බේ නැහැ. මිනිස්සු ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කරන ගමන් උදේ අවදි වෙලා මූණ කට සෝදාගෙන අදිෂ්ඨාන කරගන්නවා, මං අද උපෝසත සීලයේ සමාදන් වෙනවා කියලා. ඒතර මං අද උපෝසත සීලයේ සමාදන් වෙනවා කියනකොට ඒ මිනිස්සු දන්නවා අද මම සිල්පද 8ක් රකින්න ඕන. ඒ තමයි මම අද ප්‍රාණඝාතයෙන් වැළකී ඉන්නවා. මම අද සොරකමින් වැළකී ඉන්නවා. මම අද බ්‍රහ්මචාරීව ඉන්නවා. බ්‍රහ්මචාරීව ඉන්නවා කියන්නේ කිසිඳු ලිංගික කටයුත්තක නොයෙදී කාමාස්වාදයක් ලබන්නේ නැතුව කායික වශයෙන් වාසය කරනවා කියනකට තමයි බඹසර රකින්නවා කියලා කියන්නේ. ඊළඟට මම අද බොරු කීමෙන් වැළකී වාසය කරනවා. මම අද මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී වාසය කරනවා. මම අද ඉර මුදුන් වුණාට පස්සේ එතනින් පසුව පහෝදා අලුයම වෙනකල් ආහාරය ගන්නෑ. ගිලම්පසක් ගන්න පුළුවන්, ලොව ආහාරයක් යැයි සම්මත දෙයක් ගන්නෙ නෑ. ඒකට කියනවා විකාල භෝජනයෙන් වළකිනවා කියලා. ඒ කාලේ මතක තියාගන්න, උපෝසත සීලී සමාදන් වුණාම බුද්ධ කාලේ බහුල වශයෙන් අවධානයක් යොමු කරපු එක තමයි විකාල භෝජනය කරන්නේ. 12න් පස්සේ කටවල් සෝදාගෙන ඒ මුවට ආහාර ගන්න නැති මුවක් විදිහට තියාගෙන ඉන්නව පවෝදා වෙනකල්. ඊළඟට නැටුම් ගැයුම් වාදන විකාර දර්ශන බලන්න යන්නේ. මල්ගන්ධ සුවඳ විලවුන් දරලා සැරසිලා ඉන්නේ නැහැ. ඊළඟට ඒ දවසේ පැදුරක හෝ සරල ආසනයක තමයි නිදාගන්නේ. ඒ වගේම සරල ආසනයක ඉඳගන්නේ. වටිනා සුපෝකපෝගී ආසන පරිහරණය කරන්නේ. ඔය තමයි අංග 8කින් යුක්ත උපෝසත සීලය. එතකොට මුල්ම කාලේ ওই ශිල්පද 8 කටින් කිව්වා කියන එකක් ගැන විස්තර නැහැ. තියෙන්නේ මම අද මේ ශිල්පද 8 රකින්නවා කියලා සමාදන් වෙනවා. අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. එහෙම තියාගෙන gedara katiyutu කරගෙන විවේකයෙන් ඉන්නවා. ඒ දවසේ කුසල් සිහි කරමින් හවස් කාලේ තමයි විහෙරට එන්නේ. හවස් කාලේ දෙවුරන් විහෙරට ඇවිල්ලා අපගේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ හෝ ධර්ම කථික තෙරුන් වහන්සේ නමකගෙන් ධර්මය අහනවා හවස් කාලේ. ඊට පස්සේ සමහර ස්වාමීන් වහන්සේලා රැයි පහන් වෙනතුරු ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මය අහලා පහුවදා උදේ නිවසට යනවා. නිවසට යන්නේ ඒ කාලේ බුද්ධ කාලේ. අර බණ කියපු ස්වාමීන් වහන්සේත් වඩම් මගෙන ගෙදර යන්නේ. එතන ප්‍රධානීන් ස්වාමිනී වඩින්න කියලා අර ධර්මයේ දේශනා කරපු ස්වාමීන් වහන්සේට දානයක් දෙනවා. මම මේ බුද්ධ කාලය ගැන කියන්නේ. ඔන්නඔහම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මගේ උපෝසතේ අද සම්පූර්ණ වුණා කියලා සතුටු වෙලා ආයෙත් මං අද පන්සිල් රකින්නවා කියලා පන්සිල් සමාදන් වෙනවා. ඒ එතකොට සිල්පවාරණේ වුණා. එන්න මම බුද්ධ කාලේ සිල් ගත්ත හැටි කීවා. ඉතින් පින්වත්නි, ඔන්න දැන් මිනිස්සු පිරිසක් ගමක සිල් සමාදන් වෙලා හවස් කාලේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න පැමිණියා. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් උපාසක උපාසිකාවනි, නුඹලා අද පුම් පෝය දවසේ උපෝසතේ සමාදන් වුණාද? එහෙමයි ස්වාමීනි, අද අපි සීල් සමාදන් වුණා. සාදු සාදු උපාසකේ, උපාසකවරුනි, බොහොමගේ උපාසකවරුනි, සම්පූර්ණ දවසක් සීල් රැකීම ගැන කවර කතාද? අර්ධ උපෝසතයක් අහම්බෙන් රැකලත් අතීතේ මහා සැප සම්පත් විඳපු මිනිසු ඉන්නවා. එතන හිටපු උපාසකෙක් තමන්ගේ සිරස මුදුනේ දෑත තියාගෙන භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. මම දැක්කා ඒ කාලේ මිනිස්සු හිතුවා කියනවා, බුදුරජාන් වහන්සේ ඉදිරියේ තමන්ගේ සිරස මල්ලාසනයක් කරලා ඒ මල්ලාසනේ තියෙන නෙළුම් මලක් වගේ අත් දෙක තියාගෙන බුදුරජාන් වහන්සේට ආරාධනා කළා කියනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අතීතේ පුංචි වෙලාවක් අර්ධ උපෝසතයක් රැකලා මහත් සැප සම්පත් ලැබුණ ඒ විස්තරයක් අපිට කියා දෙනසේක්වා. එහෙනම් උපාසකවරුනි, කන් යොමු අහන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්වත් උපාසකවරුනි, අතීතේ බරණැස් නුවර බරණැස් රජුරෝ, බොහෝ අතීතේ බරණැස් රජ කෙනෙක් වාසය කළා. ඒ රජ්ජුරුව හරි සීලවන්තයි. පෝය දවසට අටසිල් සමාදන් වෙනවා. ඊට පස්සේ ඇමතිවරුන්ට කියලා තියෙන්නේ, ඇමතිවරුනි පුම්පෝය දවසට උපෝසතේ රකිවූ. දැන් ඔන්න ඇමතිවරුත් රජතුමාන් සිල් රකින නිසා සිල් සමාදන් වෙනවා. ඔය රජතුමාට ඉන්නවා පුරෝහිතයෙක්. මේ පුරෝහිතයා හරි චපලයි, චාටුයි, වංචනිකයි, කපටි. ඔහු ගන්න සීලයක් නෑ. එයා පෝය දවසට මං අරිනවා කොහින් හරි. පව්වදා රජ්ජුරු ඇහුවොත් මේ පුරෝහිතයේ දුටුවේ නෑ ස්වාමීනි, බොහෝ වැදගත් කටයුත්තක් තිබ්බා, ඒ ගන්ට නොහැකි වුණා, කොහොමරි මං අරිනවා. ඊළඟට මොහු නඩු අධිකරණයේ මොහුට පවරලා තියෙන්නේ. මොහුට කොහින්ද අල්ලස් ලැබෙන්නේ? අල්ලස් ලැබෙන පැත්තට නඩු හරවනවා. ඊට පස්සේ ඔහුම ඉන්න දවසක, දවසක් පෝය දවසේ මේ රජතුමා රාජසභාව කැඳෙවුවා. එතකොට රජ්ජුරුවොත් ඉර මද්දහන වෙන්න කලින් ආහාර අරගෙන, ඇමතිවරුත් අරගෙන අර අධිකරණයේ ඉඳලා ඉක්මනට පුරෝහිතත් දුවගෙන ආවා. රජතුමන් සභාව ආරම්භ කළේ මාපිය අමාත්‍යවරුනේ, පොම් පෝය දවසක් වුණාද නුඹලා උපෝසතය සමාදන් වුණානේ? එහෙමයි රජතුමනි, එහෙමයි කිව්වා. පුරෝහිතයා දෙස බැලුවා. එහෙමයි රජතුමනි කිව්වා. මේක සිල් දරන්නේ නැහැ. පචයක් කිව්වේ. ඇමතිවරු මෝනින් මෝන බලාගත්තා. රාජ සභාව අවසන් වුණා. ඇමතිවරු කතා කළා, කිව්වා දැන් ඔන්න මත්දහනේ දැන් අවසන් වෙලා. ඊට පස්සේ ඇමතිවරු කතා කළා, කිව්වා මේ පුරෝහිතයා පැත්තකට ඇදෙන ගිල්ල, ඈ පුරෝහිතය මේ නුඹ උපසීලයක් සමාදන් වුන්නේ නෑනේ, අපි අහලවත් නෑනේ ඔහේ සිල් ගන්නවා කියලා. ඊට පස්සේ කිව්වා මේ රජතුමා එකපාරම අහපු ගමන් ඉතින් මට ඔව් කියුණා, ඇයි ඉතින් අපිට බැයිද සිල් ගන්න, මමත් රකින්නවා සීලී කියලා අර අභියෝගයක් විදිහට ඒ වෙලාවේ මුව සෝදාගෙන, මං ආහාර ගන්නැතුම් පහවදා වෙනකල් ওই රකින්න සීල් රකින්නවා කියලා මේ හවස් කාලේ සීලේ අදිෂ්ඨාන කරගෙන පහවදා වෙනකල් සීල් රැක්කා. රෑ ආහාර ගත්තේ නැහැ. රෑ අඹුවන් සමග වාසය කළේ නැහැ. ඒ වගේම වෙන රාජකාරි කටයුතු වල නියුතු වුණේ නැහැ. ඒ වෙනුවෙන් හිටිය. ඒක උනේ අර වෙච්ච සිද්ධියත් එක්ක. ඔච්චරයි ජීවිතේටම ගත්ත සීලේ පුරෝහිතයා. පුරෝහිතයාගේ පරණ වැඩ ටික එහෙමමයි. සීලේ ගත්තට පරණ වැඩ එහෙමමයි. නඩු අනිත් පැත්ත පෙරලනවා. රජතුමාට ගතු කියනවා. කේලම් කියනවා. නඩුවේ මේ පැත්තේ තියෙන වාසිදායක තොරතුරු අනිත් පැත්තට කියනවා මේ නඩුව විසඳන පුරෝහිතම. කේලම් කිය කියා ඕකට කියන පැරණි උපමාව තමයි පිටිමස් කනවා කියලා. හොඳින් ඉස්සරහට හොඳට පෙනෙන්නේ ඉඳලා පිටිපස්සෙන් මස් කඩාගෙන කනවා වගේ එකක්. හොඳට ඉන්නවා මෙයා තමයි සාන්ත දාන්ත කෙනා වගේ. නමුත් මිනිසුන්ට ගිනිගෙඩි දෙනවා. ඔහොම දවසක් නඩු විභාගයෙන් තිබ්බා පුරෝහිතගේ. එතකොට එතන හිටපු උපාසිකාවක් කිව්වා පුරෝහිතතුමනි, අනේ අද අපේ නඩුව කලින් විසඳන්න. මං අද උපෝසතේ සමාදන් වෙලා ඉන්නේ. දැන් ඔන්න නඩුව විසඳාගෙන යනවා. නඩුව විසඳාගෙන යනකොට පරක්කු වුණා. ඉර මුදුන් වීගෙන එනවා. තවම අර උපාසිකාවගේ නඩුව තීන්දු දුන්නේ. පුරෝහිත දැන් දන්නවනේ සිල් සමාදන් වෙච්ච කෙනා 12ට කලින් නැත්නම් ඉර මද්දහන වෙන්න කලින් ආහාර ගන්නවා කියලා. අර තමන්ට ලැබිලා තිබ්බ අඹ ගෙඩි ටිකක් ආහාරය පිණිස අර උපාසිකවට කතා කරලා කිව්වා, මේ ඔහි අද සිල් ගත්ත කිව්වනේ, එහෙනම් මේ අඹ ටික අයිනකට ගිල්ල කනවා, නඩුව තවම පරක් වෙනවා කිව්වා. ඉතින් උපාසිකාව අර අයිනකට ගිහිල්ලා අර පුරෝහිතය දුන්න අඹ ටික කෑවා. 12ට කලින් කාලා ඈ කුස පුරව ගත්තා. ওই විදිහට තමයි සිද්ධ වුනේ. කාලයක් කෙනෙකුට ආපු වසංගතයකින් පුරෝහිතය මලා. පුරෝහිතයා මැරිලා ඉපදුනා විමානයක. තුන් යොදුන් මිහිරි අඹ විමානය. ඒ විමානේ මැද මාලිගාවක් තියෙනවා. ඒ මාලිගාවේ දිව්‍ය අප්සරාවෝ 12,000ක් ඉන්නවා. රන්වන් විමානේ දිව්‍ය අප්සරාවෝ 12,000ක් ඉන්නවා. මුළු යොදුන් තුනක පැතිරුණ අඹ විමනක්. මේ විදිහට දිව්‍ය විමානයක් මොහුට පහළ වුණේ එකම එක දවසක් අර්ධ උපෝසථයේ සමාදන් වෙලා. දිව්‍යාංගනාවන් සමග පංචකාමී යෙදී නච්ච ගීත වාදිතයෝ විඳිමි. ඒ විමාන දේවතාව වාසය කරනවා. පහුවදා ඉර නැගෙනකොටම එයාට මාලිගාවේ ඉන්න බෑ. එළියට එන්න හිතෙනවා. මාලිගාවෙන් එළියට බැහැලා එනවා අඹ විමානෙට. අරුණ නැගෙනකොටම අඹ විමානෙට ආපු ගමන් ඒ දෙවියගේ ඇඟ ටික ටික උස් වෙනවා. අසූරියන් ශරීරයේ ඉස්සෙලා යටිපතුලෙන් ගින්දරක් ඇවිල්ලා පිච්චෙනවා. ඒකට හේතුව තමයි නඩු විසඳද්දී අහිංසක මිනිසුන්ට ගින්දර දීපු පාපේ. තමන්ට අයිති දෙයක් නඩු තීන්දුවකින් වෙන කෙනෙකුට යනකොට පිච්චෙනවා. අහිංසක මිනිසුන්ගේ හිත ඒ නඩු කතා කරන අයට ඒ විපාක යනවා. මුළු ඇඟම පිච්චෙනවා. ඒ පිච්චෙනකොට ඒ ප්‍රේතයාගේ ශරීරය, මං අර විමාන දෙවිය කිව්වේ ඒකයි, රෑට දෙවියෙක් දවාලට ප්‍රේතී. ඒ විමාන ප්‍රේතයාගේ අත්වල ඇඟිලි පහ එකට ඇලෙනවා. ඇලිලා පැහැයිලා තනි නියපොත්තක් එනවා, කුල්ලක් වගේ. ඒ නියපොත්තෙන් අර පිච්චෙද්දි කෑගගා අත් දෙක මෙහෙම දාගෙන අත හිමීට පිටිපස්සට යවලා පිටිපස්සේ තමාගේ මස් කඩාගෙන තමන්ම කනවා. පිච්චෙද්දි පිටි මස් කනවා කියලා කියන්නේ තමන්ගේම මස් තනි නියපොත්තෙන් කඩලා කනවා. විමාන ප්‍රේතය කෑ ගහනවා. යොදුන් තුනක් ගව තුන කඹ විමනේ පිච්චි පිච්චි දුවනවා. යොදුන් තුන කඹ විමනක් පහළ වුණේ සිල් ගත්ත කෙනෙකුට අඹ ගෙඩියක් දීමේ පින්බලය. සිල් ගත්ත කෙනෙකුට අඹ ගෙඩියක් දීමේ පින්බලයට තමයි අඹ විමානයක් හැදුනේ. මේ දේශනා කරන්නේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් උපාසකවරුනි, දහවල් කාලේ තන්නිකර දුක් විඳිනවා. දැවි දැවි පිච්චි පිච්චි තමන්ගේම ඇඟේ මස් කඩ කඩා කන ප්‍රේතෙක් වෙලා, ඇඟිලි පහ එකට එකතු වෙලා තනි ඇඟිල්ලක් වෙලා ලොකු කුල්ලක් වගේ නියපොත්තක් එනවා කියනවා. ඒ නියපොත්තෙන් තමයි තමන්ගේ මස් කඩාගෙන කන්නේ. එහෙම සවස් කාලේ ඉර බැහැගෙන යනකොට අර ගින්දර නිවිලා ගිහිල්ලා අර උස ශරීරේ පුංචි පුංචි වෙලා ආයෙත් ලස්සන දිව්‍ය කුමාරයෙක් එනවා. ඒ දිව්‍ය කුමාරයා අර මාලිගාවට ගොඩ වෙනකොට 12,000ක් දිව්‍ය අප්සරාවෝ ඔහුව පිරිවරා ගන්නවා. ආයෙත් ඉර නැගීගෙන එනකොට ආයෙත් මාලිගාවෙන් බහිනවා අසූරියන් උස එක ඇඟිල්ලක් තියෙන ප්‍රේතෙක් වෙනවා. කණුවක් දැවෙනවා වගේ ශරීරයෙන් ගිනි දැල් දෙවි දෙවි පිච්චෙනවා. කර්මයක මහත බලන්න තනි නියපොත්තෙන් මස් කඩ කඩා කනවා. මේ වාගේ ප්‍රේත ජීවිත පිංවතුනි අදටත් තියෙනවා. අදටත් තියෙනවා. මේ ඇස්වලට පෙනෙන්නේ නැහනේ. මේ ඇස්වලට අනිත්‍යගේ ඇදකුද නෙපෙන්නේ අපිට. අරක මෙහෙමයි අරක මෙහෙමයි කියලා එක එකාගේ ඇදකුද පේන්නේ ඇස් දෙකට. සංසාරේ හැටි බලන්න මේ කර්ම විපාක විඳින හැටි පේන්නේ නැණව. ඉතින් මේ විදිහට විඳිනවා. ඉතින් මේ කාරණාවෙදී මම කල්පනා කළේ අඩක් සිල් සමාදන් වීම. උදේට සිල් සමාදන් වෙලා පහෝදා උදේ වෙනකල් සිල් රකින්න එක තමයි සම්පූර්ණ උපෝසථය. ඉතින් මේ විදිහේ සසර දිහා බලනකොට වරුවක් සිල් ගත්තත් මොකද? වරුවක් සිල් ගත්තත් විපාකේ තියෙනවා. සමහර අයට අද පොයි දවස කියලා මතක් වෙන්නේ දහවල් කාලේ. අනේ අද මට සිල් ගන්න බැරි වුණා කියලා මතක් වෙන්නේ ටිකක් පරක්කු වෙලා. ඒ වෙලාවට මෝහදෝවණී කරගෙන උපෝසථේ සමාදන් වෙලා හවස් කාලෙත් රැයිලි වෙනකල් සිල් රකින්න වටිනවා. අඩක් සිල් ගත්තත් වටිනවා. ඊළඟට තව මිනිස්සු කියනවා ආම්බලාපන්. දැන් නම් හැබැයි මේ කතා කියන අයගේ කටවල් වැහුණා. කොරෝනා වලින් ඔක්කොම කටවලුත් වැහුණා. මාක්සුත් දෙම්මනේ. සිල් ගන්න ගියාට පස්සේ පන්සලට, අසපුවට, විහෙරට, විහාරයට කවුරු හරි ගමේ මොකක් හරි කයි කතන්දර අහන ගෑනු කෙනෙක් සිල් ගත්තොත් එහෙම ඉදා දවසේම අර මිනිසුන්ට ආයේ බන කතා නෑ. අරකි ගැන කතාව. අන්න අරකි සිල්ලරන්. ඔය සුදුරෙද්දක් දාගත්ත රෝකි කරපු ඒවා නැති වෙයි කියලා මිනිස්සු අනේක වූ නානා කතා කයි කතන්දර ගොතනවා. ඔවුන්ට තමන් සමාදන් වන සීලේද තමාගේ සංවරේද අමතක වෙනවා. අර කවුරු හරි සිල් ගත්ත දැක්කොත් ඇයි නරකද? අපි කියමු ගණිකාවක් කියලා 29 දවසක් සල්ලාලකම ඉදිලා එක දවසක් සිල් ගත්තත් ඇගේ පව් කන්දරාව ඉදිරියේ එක දවසක් සිල් ගන්න එක නරකද? ගත්තාවේ මේ ලෝකේ අන්ත නපුරු කරකස නරකම මිනිස්සු උනත් අහෝ එක දවසක් හෝ සිල් ගන්නවා නම් කොයිතරම් හොඳද? බීපු මිනිස්සු ඉන්නවා. ජීවිතේ අයාලේ ගිය මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු කාලෙකදි සිල් ගන්නවා. කොයිතරම් හොඳද? මේ මිනිසුන්ට ගිනි ගෙඩි දීපු මේ පෞකාර වූ පුරෝහිතයත් අර්ධ උපෝසථයක් කරන් ඒ උපෝසථයත් දිව්‍ය සැප උපද්දවල දුන්නා නම් කරපු හොඳ හොඳ විදිහට තියෙයි, නරක නරක විදිහට තියෙයි. එනිසා තවත් කවුරු හරි සිල් ගනින්දී ඒ මිනිසුන්ට ඇඟිල්ල දික් කරන්න එපා. පුළුවන් නම් ওই ඇඟිලි එකතු කරලා සාදු කියන්න. ඒ මිනිස් වෙනුවෙන් සාදු කියන්න. ඒ මිනිස් උපද්ද වෙන කුසලයට පිනට සාදු කියන්න. මිනිසුන්ට කතා හදන්න එපා. ඔබ පින ගැන දන්නේ, කුසලයේ ගැන දන්නේ, මේ සසර ගැන සකස් වෙන හැටි දන්නේ ඒ සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර්ධ උපෝසථයත් වර්ණනා කොට වදාලා. ඉතින් ඒ නිසා අනුන්ගේ සීලයට දොස් කියන්න එපා. ඕනම නරක මිනිසෙක් වුණත්, කුඩුකාරෙක් වුණත්, බේබද්දෙක් වුණත් අනේ එක දවසක් හරි සිල් ගන්නවා නම් කොයි තරම් හොඳද? ඊළඟට මට මේ කාරණාව සිහි කරනකොට මේ කතාවෙන් මම කොටසයි දැන් කිවි තව තියෙනවා. අර උපෝසත සීලයේ සමාදගුණේ හවස් කාලේනේ බලන්න, හවස් කාලේ තමයි දිව්‍ය සැප පහළ වුණේ. තමන් පින් කරන කාලේ විපාකෙන් බලපානවා. මට මේක මතක් වුණේ සමහර මිනිස්සු කියනවා ස්වාමීනි අපි පුංචි කාලේ මේ බණ අපිට ඇහුණා නම් අපි මහාන වෙනවා. අනේ අපිට ධර්මය ඇහෙනුට අපි ධර්මල්ලු හදාගෙන ගිහි ජීවිතේ බන්ධන ගොඩකට අපි බැඳිලා. අනේ අපිට පොඩි කාලේ බණ ඇහුණා නම් කියලා නෑ පින්වත්නි. ඔය අදෝනාව සත්‍යක් නෙවෙයි. ඔබට පුංචි කාලේ ධර්මයේ නෑසුනේ පුංචි කාලයේ ධර්මයේ ඇහෙන සංස්කාරය ඔබ පුංචි කාලයක සකස් කළා නෑ. ඔබ පුණ්‍ය සංස්කාර සකස් කළා තියෙන්නේ වයෝ වෘද්ධ වෙලා. වයසට ගිහිල්ලා සකස් කරන පිං වයසට ගිහිල්ලාමයි විපාක දෙන්නේ. කාලේ බලපානවා පිං කරන. අපිට පොඩි කාලේ අපිට ධර්මයේ හම්බ වුණා. අපිට ඉස්කෝලේ ගිහිල්ලා එළියට එනකොට පාසල් ජීවිතෙන් ඉස්කෝලෙන් එළියට එන ළමයෙකුට ලෝකයේ තියෙන වටිනාම මාණික්කය තෑග්ගට දෙනවා වගේ අපිට මහානකම හම්බ වුණා. ඒ අපි සංසාරේ පින් කරපු හැටි. ඔබට ප්‍රමාද වුණේ ඔබ පින් කරන්න ප්‍රමාද වෙලා. ඔබගේ ළමා ලපටින්ද කියන්න, තරුණ දූපතුන්ද කියන්න, දැන් දැන්ම පින් කරගනින්නලා කියලා ප්‍රමාද වුණොත් විපාකෙන්නත් ප්‍රමාද වෙලා. පුංචි කාලෙම පින් කළොත් බුදුවරුන්ගේ යුගේ අවුරුදු 7න් කටේ කිරිසුවඳ ගියේ නැති පොඩි දරුවාට කසාවත ලැබෙයි, මඟඵල නිවන් ලැබෙයි. පින් කියන්නේ එහෙම එකක්. කරන කාලේ පින්ට බලපාන. දැන් මේ විමාන ප්‍රීතියා රාත්‍රියේ දුක් මේ සැප විඳලා දහවල් දුක් විඳිනවනේ. ඔන්න ඕකම නැද්ද අද කාලේ? අම්මෝ රැට උයාගත් එක කන්න නැ මේ මිනිහා බීලාවට පස්සේ කියලා අදෝනා නඟින අනඟන කාන්තාව ඉන්නවා. කියන්නේ දවල් කාලේ හොඳට කාලා බීලා වැඩපලක් කරගෙන ඉන්නවා. රැට මිනිහා බීලාවට පස්සේ ඒකා යකා. ගෙදර මිනිස්සු එළියේ ඉන්නේ, ලඳු කැලෑවල ඉන්නේ. එතකොට දහවල් කාලේ සැනසille ඉන්නවා. රැට මිනිසුන්ට සැනසille ඉන්න නැහැ. එහෙම ගෙවල් නැද්ද? ඒකටත් එහෙනම් ඔවුන් සංසාරේ රාත්‍රී කරපු කර්මයක් බලපානව ඇති. මම දන්නේ නැහැ ඒක. මට හිතුණා. ඊළඟට සමහර අය තිනවා වැඩට ගියාට පස්සේ හොඳයි. ගෙදර ආවට පස්සේ ගෙදර ඉන්න අය පෙන්වන්න බෑ විඳවනවා. පහුගිය කාලේ මේ රට වැහිලාර මිනිස්සු ගෙවල් වල ඉන්න කාලේ හරියට මිනිස්සු රණ්ඩු වෙනවනේ ගෙදර. එකට ඉන්නම බෑන් වදිනවා වගේ එකක් වෙනවා. ගෙදර පිරිසට එකට ඉන්න බෑනේ. හරි වැඩක් නේ. මෙච්චර කාලයක් මේ ගෙවල් වල පවුල් පන්සල් තිබිලා තියෙන්නේ. දහවල් කාලේ ඉඳලා උදේ ඉඳලා හැන්දෑවෙන් රස්සාවලට ගිහිල්ලා හවසට ආවා, කෑවා බීවා නිදාගත්තා, උදේ පාන්දරම පිටත් වුණා. මේ අනේ මගේ පණේ රත්තරන් කියලා කසාද බැඳුම මිනිසුන් දෙකට ඉන්න බෑ. මොවුන් සංසාරයේ කළ යම් කර්මයක් විපාක දෙනවද කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා සමහර අය ඉන්නවා ඒ වගේ, අර දවසට එක වෙලාවක් තියෙන හොඳින් ඉන්න, අනිත් වෙලාව හොඳින් ඉන්න බෑ. එහෙනම් මේ විමාන ප්‍රීතියා රාත්‍රී දෙව්සැප විඳලා දහවල් කාලේ නිරාදුක් විඳින ඒ වගේ කර්ම ස්වභාවය මනුස්සයන්ටත් බලපානවා දෝ කියලා හිතෙනවා මේ බණ කියවනකොට. ඒ නිසා පින්වත්නි, හොඳම විදිය තමයි මොන කාලෙකවත් පව නොකර ඉන්න එක. ඇයි දැන් ওই විදිහම සිද්ධියක් වුණානේ? එක හොඳ උපාසකයෙකුට යාළුවෙක් හිටියා. යාළුවාගේ වැඩි දඩේම යනවා. දහවල් කාලේ මාළු අල්ලනවා, රාත්‍රී කාලේ මදු වටවනවා. ඊට පස්සේ කිව්වා, අනේ ඔය දඩේම යන්න එපා, අහන්නෙම නැහැ. ඊට පස්සේ කිව්වා, එහෙනම් රෑ කාලේවත් දඩේම යන්න නැතුම් ඔබ බුදිය ගනින් හොඳට. ඊට පස්සේ යාළුවාගේ වචනේට රෑ කාලේ දඩේමිට ගියේ නැහැ. මෙයන්ත් ඉපදුනා මේ වැද්දා විමාන ප්‍රේතෙක් වෙලා. රාත්‍රී කාලේ සැප විඳිනවා, දහවල් කාලේ නිරාදුක් විඳිනවා. තමන් පවෙන් වැලකිලා හිටපු කාලෙත් විපංක පිණිස එනවා. ඊළඟට ඒ නිසා වින්නතුනි, මේ කරුණු කారణ අහපු ඔබ ජීවිතේ කිසිම කාලයක කිසිම යාමයක පවුනම් කරන්න එපා. පව කරපු යාමිත් විපාකෙට එනවා. ඊළඟට මම දැක්කා පිටිමස් කන එක. මම දැක්ක කියන්නේ මේ දැන් මේ දේශනාවේ තියෙන විස්තරය බලන්න අර ඇඟිලි ටික ඔක්කොම මේ ප්‍රේතයාගේ ඇලිලා තනි ඇඟිල්ලක් වෙලා කුල්ලක් වගේ නියපොත්තක් ඇවිල්ලා තමන්ගේම මස් කඩලා කනවා. ඒ කියන්නේ තමන්ම විඳව ගන්න හදා ගන්නවා. මනුස්ස ලෝකෙත් නැද්ද තමන්ගේම ඇඟ හූරගෙන කෑ ගහන මිනිස්සු? තමන්ගේම ඇඟ හූර ගන්න. මට ගොඩාක් විස්තර අහන්න ලැබිලා තියෙනවා. සමහර මිනිසුන්ට තරහා ගියාම ඔළුව ගහ ගන්නවා බිත්තියේ. තව කවුරුවත් ගහගන්නෙත් ගහපන් කියන්නේ නැහැ, උඹගේ ඔළුව බිත්තියේ ගහගනින් කියලා කියන්නේ නැහැ. මෙයාම තරහා ගිහලා ඔළුව බිත්තියේ ගහගෙන ගහගෙන යනවා. තමන්ම විඳවනවා. තරහා ගියෙත් තමන්ද, ඔළුව ගහගන්නෙත් තමන්. තව සමහර අය ඉන්නවා තරහා ගිහිල්ලා ඇඟිලි වලින් හූර ගන්නවා, නියපොතු වලින් මේ හැම තුවාල කර ගන්නවා. තව පොඩි ළමයි ගැන අහන්න ලැබිලා තිනවා, ඒ අය හපලා මාස් කඩා ගන්නවා. මේ සංසාරේ පුරුද්දක්ද කියලා තිතෙන වෙලාවකට සමහර ඒවට අමනුස්සාදී බැල්ම තියෙන්න පුළුවන්. නමුත් මොන අමනුස්සයා හරි රින්ගන්නේ කර්ම විපාකයක් බලලා. දැන් ඔය අපි ගේමුකෝ, ඔය ගොඩක් අයර කල් කුමාර දෝෂ ආදි තියෙනවනේ කාන්තාවන්. කවදාවත් ඔය දෝෂෙ ඉන්නේ නැහැ කියනවා. සංසාරේ වැරදිකාම සෙවිනේ ඉදිලා නැත්තම්. පතිවෘතාවේ මහා පින තියන අයට අමනුෂ්‍ය අත තියන්නේ සංසාරේ. මේ ජීවිතේ නෙමෙයි මේ කියන්නේ. ඒ නිසා ඒකයි තනිකම ගැන අදෝනා නඟ නඟා ඉන්න එකයි. ඕ එකතු වෙලා තමයි අර දෝෂෙ ගානට බලපාන්නේ. හදිහුනියමක් වැදුනත් තමන් සංසාරේ තවක් කෙනෙකුට හදිහුනියම් කළා තියෙනවා නම් ඒ කර්මී ගානට සෙට් වෙලා තමයි වෙන කෙනෙක් කරන විනේ අපිට වදින්නේ. ඊනිසා අමනුෂ්‍ය ලෝකේ බලපෑමක් කියලා එකකුත් තියෙනවා. හැබැයි ඒක පිටිපස්සේ තියෙන පූර්ණ පසුබිම තමාම කරගත්ත කර්මය. හේතුඵල ධමයි. හේතුඵල ධමයි. ඒ නිසා පව් කියන જાතිය නම් කරන්න එපා. විපාකේනවා තමා කරා. ඉතින් ඊට පස්සේ ඊළඟට බලන්න අර අඹවන්නේ තමන් අහම්බෙන් අර සිල් ගත්ත කෙනෙකුට 12ට කලින් අනේ මේ මිනිස්සේ ආහාර ටිකක් ගන්න එපයි කියලා අඹ ගෙඩියක් දුන්න එකේ විපාකෙට අර විමානයේ හිටපු විමාන දේවතාවන්ට යොදුන් තුනක අඹවණයක් පහළ වුණා නේව. එහෙනම් උපෝසත දවසේ සිල්ගත් පිරිසට 12ට කලින් ආහාර ටික ගන්න ආහාර දානීය දෙන පිංගුතුන්ට කොයිතරම් පිං රැස් වෙනවද? කොයිතරම් පිං රැස් වෙනවද? තමන්ගේ මව උපෝසතේ සමාදන් වෙලා නම්, පියා උපෝසතේ සමාදන් වෙලා නම් ඔවුන්ට දන් හැන්දක් දෙනකොට කොයිතරම් පිංද? තමන්ගේ දරුවෝ උපෝසතේ සමාදන් වෙලා නම්, තමන්ගේ ගමේ පිරිස පන්සලට ඇවිල්ලා උපෝසතේ සමාදන් වෙලා නම්, ඒ පිරිසට දන් ටිකක් බෙදෙන එක කොයිතරම් පිංද? මේ එක පළතුරු ගෙඩියක් දීලා ආනිසංසය. ඒ නිසා ඒ උපාසක උපාසිකාවන්ට දන් දෙන එක එහෙමනම් භික්ෂු භික්ෂුණීන්ට දන් දෙන එක කොහොමද? භික්ෂු භික්ෂුණීන්ට දන් දෙන එක එහෙම විපාක නම් ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේලාට කරන පූජාවල විපාක කොහොමද? ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලත් ඒ බුද්ධ අධිෂ්ඨානෙන් ඉතුරු වී වදාළ ශේෂ වී වදාළ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ වැනි මේ මහෝත්තම තථාගත ස්මරණ වූ ධාතුන් වහන්සේලා විසෙහි මලින් පහනින් පූජා පවත්වනකොට ඒ සුදී ජනයාට කොයිතරම් විපාක සැලසෙනවද? ඒ නිසා තමයි ප්‍රඥාවෙන් අග්‍රේසර වූ ප්‍රඥාව නැමැති පර්වතේ මුදුනට පැමිණි ප්‍රඥාවත් එක්ක ජීවිතේ සරසාගත් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ලෞතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ විසෙහි ඇඟිලි එකතුකට කරන වන්දනාවක් ඇද්ද ඒ වන්දනාව නිවනට මුල් වෙනවා කියලා. නිවනට මුල් වෙනවා කියව ඇඟිලි එකතුකට කරන වන්දනාව මේ ධාතු සෑයකට වඳින එක පුදන එක සුළුපටු පිනක් නෙවෙයි පින්වත්නි. ඉතින් ඔන්න දැන් විමාන ප්‍රීතියගේ කතාවත් එක්ක ඇතිවිච්ච දහං කතාව ඔය. පස්සේ කාලෙක අර දැන් පුරෝහිතය වසංගතයකින් නිමරණි. පස්සේ කාලෙක මහරජුරු කලකිරිලා තමන්ගේ දරුවන්ට කාමයේගෙන කලකිරිලා දරුවන්ට රාජ්‍ය පවරලා හිමාලයේ තපස් රකින්න ගිය මහරජුරු දැන් තාපසීන් නම්සේ නම රාජ ඉරිසි. දැන් රාජ ඉරිසීන් වහන්සේ ගංගාවක් අයිනේ දැන් ඔන්න තපස් රකමින් වාසය කරන. ඔය ගංගාවේ යොදුන් 12ක් උඩ තමයි අර විමාන ප්‍රීතියගේ විමානේ තියෙන්නේ. ඒ ගංගාවේ 15 තමයි අර රජ්ජුරුව තපස් රකින්නේ. අර අඹවණෙන් මිහිරි. දැන් මේකෙන් තේරෙනවා පින්වත්නි මේ ලෝකේ තියෙන පුදුම දේවල් සමහරට එක දිගට අඹවණයක් තිනුට අපි ලස්සන අඹවණයක් නාවණයක් ලස්සන කොස් වණයක් ලස්සන පළතුරු වණයක් කිව්වට සමහරට ඒක විමාන ප්‍රේතයෙක්ගේ විමානයක් වෙන්න පුළුවන්. අර ගංගා ඉනි තියෙන අඹවණේ මිහිරි අඹ ගෙඩියක් ගඟට වැටුණා. ගංගේ පාවිල ඇවිල්ලා තාපසින් වහන්සේ පැන් පහසුවේ ඉන්නකොට පාවෙන අඹ ගෙඩිය දැකලා ගිහින් අඹ ගෙඩිය ගත්තා. කොස් ගෙඩියක් තරම් අඹ ගෙඩිය. අඹ ගෙඩිය කැපුවා. පැණි වැක්කිරෙනවා. කෙහෙල් කොලේකින් ඉතුරු ටික වහලා ඉතුරු කෑල්ල කෑවා. මෙච්චර විශාලයි. ඒ ආහාරය අඹ ආහාරය ගත්තට පස්සේ රජුරවන්ට ආය වෙන කෑම අපිරිය වුණා කියනවා. ඊළඟ දවසෙත් අර අඹ ගෙඩියෙන් කෑල්ලක් කපලා අරන් කෙහෙල් කොලෙන් වහලා ඉතුරු ටික කෑවා. සතියක් විතර අඹ ගෙඩියෙන් මිඳලා වෙන කෑම කන්න හිතෙන්නේ නැහැ. ගඟ ළඟට ගිහිල්ලා රාජ ඉරිසින් වහන්සේ බලාගෙන ඉන්නවා. දැන් අඹ ගෙඩියක් එයි, දැන් අඹ ගෙඩියක් එයි. අඹ නොලැබුණොත් කන්නේ නැහැ වෙන දෙයක් කියලා. දැන් ගෙවල් දොරවල් අතෑරලා රාජ සැපත් අතෑරලා ආපු රජුරුත් අහු උනන්නේ අඹ ගෙඩියකට. ඔය අද කාලේ ඔක්කොම අතෑරලා ඇවිල්ලා එක එක දේවල් වලට අහු වෙනවා වගේ. ඊට පස්සේ දැන් කන්නේ බොන්නේ නැතුව සතියක් දැන් රජ්ජුරුව අඹ ගෙඩියක් දැන් එයි එයි කියලා. ඉතින් මෙහෙම ඉන්නකොට ගංගා දේවතාවී ගංගා දේවතාවියට හිතුණ දැන් ගංගා ඉන්නේ රාජ ඉරිසින් ඉන්නවා කන්නේ බොන්නේ නැහැ. ඒ දේවතාවී හිතෙන් හිත බැලුවා රජ්ජුරුව ඇයි ගඟ ළඟට වෙලා ඉන්නේ අඹ කණ්ඩ ආසාවෙන්. මගේ අම්මෝ මේ රාජ සම්පත්‍ය අත්හැරලා ඇවිල්ලා අඹ ගෙඩියකට වහ වැටුණා නේව. ආකාංශේ පෙනී හිටියා. රාජ ඉරිසිතුමනි කිම මේ කන්නේ බොන්නේ නැතුව. ඊට පස්සේ රාජ ඉරිසින් වහන්සේ කිව්වා දේවතාවි මා මේ සිටින්නේ මට මේ ලොකු ආසාවක් තියෙනවා අඹ කන්න. එක්තරා අඹ ගෙඩියක් පාවී ආවා මේ ගඟේ. ඒ සතියක් පුරා භුක්ති විඳලා රහ වෙදිලා තමයි මට මේ ඔක්කොම අමතක කරලා තියෙන්නේ. මන්ට එතනින් එහාට හිතන්න බෑ කිව්වා. අඹම මතක් වෙනවා කිව්වා. අද කාලෙත් තියෙන මොකක් හරි දෙයකට රහ වැටුණාට පස්සේ ඒකම මතක් වෙවි තියෙනවා. ඊට පස්සේ ගංගා දේවතාවි කිව්වා රජතුමනි මේ හැම දෙයක්ම අතහැරලා නේද ආවේ? හැම දෙයක්ම අතහැරලා නේද ආවේ? මොකද මේ කියලා කිව්වා. ඒගොල්ලෝ ඒ දේවතාවි ලස්සන ගාතාවක් කිව්වා. යෝ හිත්වා පුබ්බ සංයෝජන යම් කිසි කෙනෙක් කලින් බැඳින් සංයෝජන අත්හැරලා පච්චා සංයෝජනේ තිතෝ පස්සේ ආයෙත් ඒවා අල්ලනවා. කලින් අතහැරපියෝ අමින් ආයෙත් අල්ලගන්නවා. අදම්මං චේව චරති ඒක ඔහුගේ අධර්මයේ හැසිරීමයි. පාපංචස්ස පවඩ්ඩති හිතේ පෞසිතවිලි එනවා. එතකොට වමාරපු ඒවා ගන්ඩිපා රජතුමනි. දැන් රජතුමාට බණ කිව්වත් හිතට යන්නේ. රජ්ජුරු කිව්වා ගංගා දේවතාවී මට බණ හිතට යන්නේ. ගංගා දේවතාවී රාජ ඉරිසින් වහන්සේ ඔබේ ගඟෙන් ලැබෙන සම්පතක් නොලබා මේ ගඟායිනේ මැරුණට පස්සේ මිනිසු නින්දා කරයි. ගංගා දේවතාවිට කෙල ගහයි රජ්ජුරුව මැරෙනකල් බලා හිටිය කියලා. දේවතාවී අඹ ගිනක් දෙන්න කිව්වා. ඊට පස්සේ ගංගා දේවතාවී දැනගත්ත මේ රජ්ජුරුවන්ට දැන් බණ කියලා හරියන්නේ කියලා රජ්ජුරුව ඉරිදීෙන් මෙහෙම උස්සලා යොදුන් 12ක් ගඟේ උඩට ගෙනියලා අර අඹ විමානේ තිබ්බා. නා ඕකේ තපස් රැකගෙන ඉන්න කිව්වා. ඕකේ තමයි කිව්ව අඹ වැටෙන්නේ. රජතුමා උඩ බැලුවා. ලොකු අඹ තියෙනවා. කොස් ගෙඩි වගේ. සුවඳයි. ඉතින් රජතුමා හොඳට අඹ කෑවා. හවස් වුණා. ගහක් යටම නිදාගත්තා. ඇහෙද මාලිගාවක් තියෙන ඒ පැත්තට ගියේ නැහැ හිට එළි වෙනකොට යන්න ඕන කියලා. බොලේ බැලින්නම් ඉර උදා වීගෙන එනකොට අර මාලිගාවෙන් දිව්‍ය පුත්‍රයෙක් එළියට ඇවිල්ලා ඇඟ අසූරියනක් උඩට ඉස්සිලා ඇඟ යටිපතුලෙන් ගින්දරක් මතුවෙලා පිච්චෙනවා. ඒ අතේ ඇඟිලි පහ එකට එකතු වෙලා තනි ඇඟිල්ලක් වෙලා කුල්ලක් තරම් නියපොත්තක් ඇවිල්ලා තමන්ගේව මස් කඩ කඩ කනවා. රජතුමා ගහකට මුවා වෙලා මුළු දවසෙම බලා හිටිය කියන ඒ ප්‍රේතය ඇවිදින දුක. රාත්‍රියේ හවස් වීගෙන එනකොට ආයෙත් අර ශරීරේ පුංචි වෙලා ගින්දර නිවිලා දිවියෙක් වෙලා ඇතුළට ගියා. රජතුමා ලහි ලහි ගියා. දිව්‍ය පුත්‍රේ කවුද ඔබ? අර දිව්‍ය පුත්‍රයා හැරිලා රජුරු අඳුනගත්තා. රජතුමනි, ඔබගේ පුරෝහිතය මම. සම්පූර්ණ විස්තරය කිව්වා. එක අරද උපෝසතයක් මම රැකලා තමයි මේ සම්පත්තිය පහළ වුණේ. මා නඩු විභාග විසඳලා අනිත් අයට ගින්දර දුන්න නිසා මම මේ විදිහට දැවුනේ. නඩු විභාගවලින් අනිත් අයට බර පැටෙව්වොත් අපි කියන ලොකු බරක් මට පැටවුණා මේකින් කියලා. අයහපත් විදියට නඩු විසඳලා අනිත් මිනිසුන්ට බර පටවනකොට ඒකේ විපාක විදියට പ്രേත ලෝකයේ උපදිනවා පින්වත්නි, විශාල අණ්ඩකෝෂ ඇතුව. අණ්ඩකෝෂ විශාල අණ්ඩකෝෂ ඒක කරේ තියාගෙන තමයි പ്രേතය යන්නේ. ගිජුලීනිය කොට කොටා කනවා. ඊට පස්සේ ඒ කරෙන් බිම තියලා තමයි ඉඳගන්නේ. ඒක උඩ තමයි ඉඳගන්නේ. එතකොට ගිජුලිනිය කොට කොට කනවා. දෙකද කාටවත් බරක් නොවි ජීවත් වෙන්න කියන එකේ තේරුම තමන් කරන කර්ම තමන්ට විපාක දෙන්නේ. දැන් මා මේ කාරණාවේදී මතක් කළා, මේ පෙරේතයා දැවුනේ අයහපත් විදියට නඩු විසඳලා අර මිනිසුන්ට ගින්දරක් දුන්නනි. ඔය වගේම සිද්ධියක් වුණා මීට අවුරුදු 10කට 15කට කලින්. එක්තරා කාන්තාවකගේ ඇඟට ප්‍රේතෙක් ආරුඪ වෙලා කියනවා ඒ කාන්තාවගේ නිවස ළඟ ඉන්න ගෑනු ළමෙක්ගේ නම කිය කියා එන්න කියපන් කියලා. ඊට පස්සේ ඒ ළඟ හිටපු කාන්තාව ආවා ඒ ගෙදරින්. ඊට පස්සේ අර ආරුඪ වෙච්ච කාන්තාවගේ ශරීරයෙන් පිරිමි කෙනෙක් කතා කරනවා. කතා කරලා කියනවා, උඹ මට සහපතියන් දෙපා, උඹ මට සහපතියන් දෙපා කියනවා. ඊට පස්සේ කවුද කියලා බලනකොට අර ආරුඪ වෙච්ච කාන්තාවගේ තාත්තා මේ ප්‍රේතෙක් වෙලා. එතකොට ප්‍රේතෙක් වෙලා ඉන්නේ ඇයි අරයට කියන්නේ සහපතියන් දෙපා කියලා. ඒ ප්‍රේතයා කියනවා, මේකේ අල්ලපු ගෙදර ගෑනු ළමයන්ට රස්සාවක් අරන් දෙනවා කියලා. අද යන් අපි කාර්යාලයකට යන්න තිනවා, දුවට හොඳ රස්සාවක් අරන් දෙන්නම් කියලා අර මිනිස්සයා මේ කෙල්ල අරන් ගිහිල්ලා අනාථ කළා. ඊට කොහොම හරි රස්සාව අරන් දීලා හරි මොකක් හරි පස්සේ කාලෙක අර මිනිස්සයා මැරුණා. අර කෙල්ලට මතක් වෙනවා මං හොඳට චරිතය රැකගෙන ඉඳලා මේ මිනිහා මගේ චරිතය නැති කළා. හෙන ගහන්න ඕක මගේ චරිතය නැති කළා කියලා තමන් දූෂණේ වෙච්ච එක සිහි කරලා අයි පුරුෂයාට ශාප කළා. මේ මිනිහෙක් මෙහෙම ශාප කරනකොට ඒක කරපු එකනා මැරිලා දැන් ප්‍රේත ලෝකෙ ඉපදිලා. අර කෙල්ල සාප කරනකොට යටිපතුලෙන් ගින්දරක් ඇවිල්ලා හිස් මුදුනේ පිච්චිලා යනවා කියලා. ඒ ප්‍රේතයා ඉන්නවා කියන්නේ අසූචි වලක අසූචි ගුලි කර කර කකා. එහෙම ඉන්නකොට එයාගේ ප්‍රේත ජීවිතේ තියෙන බලවත්ම දැවිල්ල තමයි කියනවා අර අහිංසක කෙල්ලෙක් තියෙන සාපේ. අහිංසක චරිතය රැකගෙන ඉන්න අහිංසක කෙල්ලෙකුට හානියක් වෙලා සාප තිබ්බොත් ඒක දවනවා, අනිත් කෙනා දවනවා. සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ගේ සාප හරි භයානකයි, ස්ත්‍රීන්ගේ සාප හරි භයානකයි. ඔබ දන්නවද බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ, ඒ වගේම පුක්කුසාති අනාගාමි මහෝත්තමයන් වහන්සේ පැවිදි වෙන්න සිවුරු හොයාගෙන යද්දී යක්ෂණියක් ගවයෙකුට ආරුඪ වෙලා ඇවිල්ලා ඇන්නා. රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. අනාගාමි පුක්කුසාති උත්තමයන් වහන්සේ කලුරිය කළා. රහත් වෙලත් මඟපල් ලබලත් අර යක්ෂණියක් ඇවිල්ලා ජීවිතහානිය කළේ කලින් ජීවිතයක මොවුන්. අර යක්ෂණිය වෙසඟනක් වෙලා ඉද්දී ඒ වෙසඟන එක්ක වාසය කරලා ඒ වෙසඟනගේ ශරීර ආභරණයි වස්ත්‍රයි ගණ්ඩ වනයේට ගිහිල්ලා බෙල්ලමිරිකල මරලා ඈ මැරිලා තියෙන්නේ මං උඹලගෙන් පළිගන්නවා කියලා. ස්ත්‍රියකට වෙච්ච අසාධාරණී ඉදිරියේ ඈ සාප කරලා පතපු අදිස්ථානේ යක්ෂණියක් වෙලා ඇවිල්ලා රහත් වෙලා ඉද්දිමුත් ඇවිල්ලා පලිගත්තා. එනිසා කාන්තාවන්ගෙන් සාප ලැබෙන වැඩ පින්වත් මේ දරුවන්ට කියන්නේ, මම මේ කොල්ලන්ටයි මේ කියන්නේ, පිරිමි පාර්ශවයටයි කියන්නේ, අහිංසක කාන්තාවන්ගෙන් සාප ලැබෙන විදිහට ඔවුන් පෙළන්න එපා. ඒ කර්මේනවා. බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරිය උත්තමයාට දහම් දෙසුවි. පුක්කුසාති උත්තමයා වෙනුවෙන් යොදුන් ගානක් පයින් ගිහිල්ලා වැඩම කරලා මගේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ. සසරින් එතර කෙරෙව්වා අර කර්මයට අරහට ඉන්න බෑ බුදු කෙනෙකුටවත්. එච්චර භයානකයි. කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. අහිංසක කෙල්ලන්ගේ ජීවිතේ පිවිතුරු බව නැති කරන්න එපා. ඒක අතිශයින් භයානක පාපය. ඉතින් ඊට පස්සේ ඉතින් මේ කර්ම විපාක, මේ කර්ම විපාක දෙවෙන තැවෙන විපාක. ඉතින් ඊට පස්සේ දැන් රජුරු අර විමාන ප්‍රේතයගෙන් ඔක්කොම අහගෙන රජතුමාට අඹ ආසාවක් නැති වුණා කර්ම විපාක දැක්කට පස්සේ. ඊට පස්සේ ඒ අඹ වනේම රජතුමා තපස් රැක්කා. රාත්‍රී කාලේ අඹ ගෙනල්ලා දීලා අර විමාන ප්‍රීතිය උපස්ථාන කරනවා. දවල් කාලේ පිච්චෙනවා. තාපසේනාසේට අඹ තෘෂ්ණාව නැති වුණා. හිත දැහැන්ගත වුණා. විමාන ප්‍රීතියගේ විමානයේ ඉඳලාම ධ්‍යාන වඩලා කලුරිය කළා බඹලෝ පන්න. ඒ අපේ මහ බෝධිසත්වයෝ. ඒ බෝධිසත්වයෝ ඒ තාපසේනාසේලා හිටියි. මුලා වෙන්න පුළුවන් බෝසතුන්ගේ හිත. නමුත් කොහොම හරි ධර්මයට එනවා. කිං ඡන්ද කියන ජාතක දේශනාවයි ඒ වදාළේ. කර්මය තමා කරා එන හැටි. ඉතින් ඒ නිසා ඒ කාලේ ගංගා දේවතාවිලා හිටියේ උප්පල වල්නා. පින්තුනි ගොඩාක් අයට හිතෙනවා කර්ම විපාක තමා කරා එන්නේ නැහැ කියලා. හරියට හිතෙනවා. මට අදත් අපේ ස්වාමීන් වහන්සේ නම මේ මාත් එක්ක කියා හිටියා. ඒ ස්වාමීන් වහන්සේ ගෙදර ඉන්න කාලේ ළමයි ටික නාන්න යද්දී එක යාළුවෙක් හැංගිලා ඉඳලා අර ඇඳුම් ටික අරන් හැංගුවා. දැන් අර කට්ටි නාලාවිල්ලා ඇඳුම් හොයන හොයනවා නෑ. අර එයා hina වෙවි එනවා. ওই විදිහෙම විස්තරයක් අතීතේ උන් නැද්ද? හොඳ යාළුවෝ ටිකක්. අහිංසක යාළුවෝ ටිකක්. පව් නොකරන යාළුවෝ ටිකක්. ගඟක නහන්න ගිහිල්ලා එක යහළුවේ අහම්බෙන් හිතලා විහිළුවට ඇඳුම් හැංගුවා. ඔවුන්ගේ සත්පුරුසක ඉට පස අරය ඉදිරියට ඇවිල්ලා ඇඳු නැතු බයවෙලා කෝ හොයනවා, ලැජ්ජාවට පත්වෙලා හොයනවා. ඔවුන්ගේ යහපත් කටයුතුවල විපාක විදිහට ඒ පුද්ගලයා මැරිල ගිල්ල දෙවියෙක් වෙල ඉපදුනා. බලන්න පින්වත්නී, මේ ඉතිහාසේ මේ ඉතිහාසේ මෙහෙම කතාවකුත් තියෙනවානේ, දෙවියෙක් වෙලා ඉපදිලා ඇඳුන්නේ. දෙවියෙක් වෙලා ඉපදිලා ඇඳුන්නේ විහිළුවට ඇඳුමක් හංගලා. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ, පින්වතුනි, කම්මාස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ. කර්මයේ දෑවැද්ද කරගෙන ඉන්නේ, කර්මයේ පිළිසරණ කරගෙන ඉන්නේ. යං කම්මං කරිස්සන්ති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. සිහි කරන්න කිව්වා, මං හොදක් හෝ නරකක් හෝ කළොත් ඒක මට විපාක දෙනවා කියලා. අපිට හිතෙනවා අරයට ඔක විපාක දෙයි, ඒකට අපිට වගානන්නේ. අපි පින් කරනවනේ, පින වෙන වෙනවා, පාපේ වෙන වෙනවා. ඕකයි ලෝකයේ ස්වභාවය. ඒ නිසා පව් කියන ජාතිය නම් පුංචි දෙයක් විපාක දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, මේ උපන් සත්වයාගෙන් මේ මැරෙන මිනිසුන්ගෙන් නියසීලට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් තමයි මැරිල ගිහිල්ලා ආය සුගතියකට එන්නේ. මිනිස්සෙක්කෝ දෙවියෙක්කෝ වෙන්නේ. මැරෙන ජනතාවගෙන් මහපොළොව වගේ ප්‍රමාණයක් මැරිලා නරක තිරිසම් ප්‍රේත අසුර ලෝකවලට යනවා. බලන්න මේ අසුර සමහර ලෝක තියෙනවා යොදුන් තුනක් විශාල ඇඟ, ඔළුව ලබු ගෙඩියක් වගේ, චූටි ලබු ගෙඩියක් වගේ ඔළුව, ඇඟ යොදුන් තුනක් විශාලයි. ඉතින් ඇඟ හොල්ලන්න බෑ. ඉදිකට්ටත් තරම් උගුරෙන් වතුර හරි කන හරි ගොදුරක් හොයාගන්න ඕන අර විශාල ඇඟ පෝෂණය කරන්න. අවුරුදු කෝටි ගණන් ඒ අසුර සතා දුක් විඳිනවා. සමහර මිනිස්සු කටින් කරපු පව්, වචනෙන් කරපු පව්, දැන නොදැගෙන නොදැනගෙන කටින් කියන වචන මුල් කරගෙන කර්ම විපාකයක් හට ගන්නවා, ප්‍රේත ජීවිතයක් උපදිනවා. ඇඟින් ගිනි දළු වෙනවා කටින්, කට වහගන්න බෑ. ඇරගෙන ඉන්න ඕන කටින් ගින්දර එළියට එනවා. කට වැහපු ගමන් බඩ පිච්චිලා එළියට පයින්නවා ගින්දර. ඒ නිසා හැම වෙලාවෙම මේ ප්‍රේතයා කට ඇරගෙන ඉන්නේ. මෙහෙමත් ජීවිත තියෙනවා පින්වත්නි. ඒ නිසා පාපී දේවල් කටින් කියන්න එපා. හයි කොරෝනා කාලේ මේ කාලේ ප්‍රශ්න යන්නේ, අපි ඕවා ගැන දන්නේ නැහැ. ඕවා දාල නැහැ. දැනගත්ත වෙලාවේ සංවර වෙන්න. කල යම් කිසි කෙනෙක් කලින් පව් කරලා පස්සේ පව් කරන්නේ නැද්ද? ඒකේ නා වලාංකුලකින් මිදුණු සඳක් වගේ බබලනවා. ඔබ දැන් වරදින් අත් මිදුණොත්, වරදින් අත් මිදුණ කෙනාට තුන් ලෝකෙම වඳින මහෝත්තමයේ කිය හැකි බව අඟුලිමාලයන් වහන්සේ තමාගේ ජීවිතෙන් ඔප්පුකොට වදාලා. උන්වහන්සේ වෙනුවෙන් අහස උසට කිරි බුබුලක් වගේ සෑයක් හදලා ශ්‍රී අඟුලිමාල මහසෑය දිනෝදහක් දෙන නල්ල තීතිය වඳිනවා. නල්ල තීතිය වඳින වරදින් අත් මිදුණට පස්සේ ඔබත් වරදින් අත් මිදෙන්න. සමහර අය කටින් කරන පාපවලින් දත් එනවා උල් වගේ. ඒ නිසා ඒ දිව දිගයි. එතකොට දත් උල් වගේ නිසා දත් දෙක උඩට පූට්ටු කරනකොට හක්ක පසාරු කරගෙන යනවා. ඒ නිසා මොකද වෙන්නේ? කට ඇරගෙන ඉන්නවා, දත් මේ කට පූට්ටු කරන්නේ. අවුරුදු කෝටි ගණන් ආයුෂ තියෙන මේ අමනුස්ස ලෝකේ තියෙනවා කට අර මේ පියාගන්න බෑ. කට ඇරගෙනමයි ඉන්නේ. ඇයි සමහර ඉන්නවනේ කියන්නේ තෝගේ කට පියාගන්න බැයිද බං කියලා. එක කට ඇරිය ගමන්මයි කාට හරි මොනවා හරි කිය කියා කච කච කච කච කච ගා ඉන්නවා. කර්මාන රූපෝ ඇහෙනවා, කට වහගන්න බැරි ලෝක ජීවිතයක් හම්බ වෙනවා ඇරගෙනම හිටපිය කියලා. කවුද තීරණය කරන්නේ? තරම තමන් කරපු කර්මයමයි. කර්මයමයි නිර්මාපකයා. ඔහුගේ රෝම කූපේ පවා කර්මයෙන් හදලා දෙනවා. පිළිගත්තා හෝ නැති වුණා හෝ සුදී ජනයා සත්පුරුෂ ජනයා සිටිනවා කර්මය ගැන අහනකොට තමන්ගේ ජීවිතේ එයින් තේරුම් අරන් අරිමාවතට ගන්න ඒ අය පිණිස විතරයි මේ ධර්මය. වාද විවාද කරන අය උදෙසා නොවේ, සැක සංකා පිණිස නෙවේ. ඉතින් ඊට පස්සේ ඔයවාගේ අසුර ජීවිත තියෙනවා, ප්‍රේත ලෝකයේ ජීවිත. එක ප්‍රේතයකුට තවත් ප්‍රේතයෙක් විඳින දුක වෙනස්. මේ මනුස්ස ලෝකයේ කරන කර්ම ඊළඟට නිරය. පිංගතුනි, නිරේවල් තියෙනවා 136. ඔබ දන්නවද නිරේවල් 136 හැදින්නේ කොහොමද කියලා? ප්‍රධාන නිරේවල් 8ක් තියෙනවා. ඒකට කියනවා මහා නිරේවල් 8ක් කියලා. 8 මහා නරක. කුමක්ද 8 මහා නරක? සංජීව, කාලසූත්‍ර, සංඝාත, ඊළඟට රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි. ඒ එක නිරයක් වටා තව නිරේවල් 16ක් තියෙනවා. ඒවට කියනවා උස්සද නිරේවල්, නැත්නම් ඔසුපත් නිරේවල් කියලා. එතකොට එවැනි 16 8ක්, ඒක නිරයක් වටා 16ක් තියෙනවා. 128යි, 8 මහා නරකයයි, 136යි. ඔබ දන්නවද ඒ වගේ ආයස පැරණි බණ පොතේ තිබුණා ඒ ගැන විස්තර. ඒ නිසා මම ඒවා ලියාගත්තා. මේවා ඉතින් ගණන් හදා හදා ඉන්න නෙවෙයි තියෙන්නේ, පාපින් වෙලකෙන්න. නමුත් යන් සංඥාවක් පිණිස මම කියන්නම්. පින්වතුනි, සංජීව කියන අපාය තව තේරුම් ගන්න. දිව්‍ය ලෝක 6යි, අපායවල 136යි. එතකොට අපි ගමු කාලසූත්‍ර කියලා. කාල මේ සංජීව නිරේවල් වලින් අඩුම ආයුෂ තියෙන නිරේ තමයි සංජීව. සංජීව නිරේ ආයුෂ මනුස්ස අවුරුදු 190ක්, සංජීව නිරේ 1 දවසයි. මනුස්ස අවුරුදු 190ක්, සංජීව නිරේ 1 දවසයි. එවැනි දවස් 30ක් මාසයේ මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 500ක් තියෙනවා. බැරි වෙලාවත් මේ පව් කරන ජනයා සංජීව කියන අපායේ වැටුනොත් එහෙම ඒ නිරිසතාට අපායේ ඉන්න තියෙනවා අවුරුදු කෝටි 162,000. අවුරුදු කෝටි 162,000 අපායේ ඉන්න සිද්ධ වෙනවා මැරුණොත් එහෙම. උඹලා නම් අපායේ, උඹලා දිව්‍ය ලෝකේ පලයන්ලා අපි අපායේ යන්නම්, අපායයන්ට කවුරු හරි එපෑය කියලා මිනිස්සු කට තියෙන පළියට කියනවා. පින්වතුනි, භයානකයි, භයානකයි. ඊට පස්සේ ඊළඟට තියෙන සංජීව අපායේ ස්වභාවය තමයි ඒ නිරිසතා පෙටි පෙටි ගහලා නිරි පල්ලු විසින්, යම පල්ලු විසින් කපනවා. කපද්දි කපද්දි ඒ නිරිසතා ඉපදෙනවා. නැවත නැවත ඉපදී ඉපදී ඒ විපාක විඳවන නිසා සංජීව කියලා කියනවා. ඊළඟට කාලසූත්‍ර ඊළඟ අපාය. කාලසූත්‍ර අපායේ ස්වභාවය තමයි ඒ නිරිසතාගේ ශරීරයට කළු පාට ඉරි ගහලා ඒ ඉරි වලින් අර ගහක් ඉරනවා වගේ ඉරනවා. ඒ දුක ඉවර වෙන්නේ නැහැ මොහොතක්වත්. මනුස්ස ලෝකේ ආයුෂ අවුරුදු 360,000,000. ඒ අපායේ 1 දවසයි. එවැනි දවස් 30ක් මාසයේ මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 1000ක් ගණන් හදලා කියනවා නම් පින්වත්නි, ඒ කාල සූත්‍ර අපායට වැටුනොත් ඒ පාපේ ගෙවෙන්න යනවා අවුරුදු 1,12,90,000. අවුරුදු 1,12,90,000. දැක්කද? මේවත් එක ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සෙන සම්පත්තිය කියන්නේ අසුරු සෙනක් වගේ. මේ අවුරුදු 60-70 අසුරු සෙනක් වගේ. ඊළඟ අපායි තමයි සංඝාතේ. සංඝාත අපායේ ස්වභාවය තමයි නිරිසතා අර ගිනිගත් යකඩ පොළවේ ඉන දක්වා එරිලා ඉන්නේ. ගිනිගත් කන්දක් වගේ මහා යකඩ ගුලියක් පෙරලි පෙරලි ඇවිල්ලා අර නිරිසත්තු චප්ප කරගෙන යනවා. එහෙම ඒ කන්ද තල්ලු වෙලා ගියාට පස්සේ අර බිත්තරයක් චප්ප වුණා වගේ ඒ නිරිසතා ආයෙ ඉපදෙනවා. අතරක් නැහැ, එක දිගට විඳවනවා ඒ සංඝාත කියන නිරේ. මනුස්ස අවුරුදු තුදුස් කියලා 40 ලක්ෂයක් එක දවසයි. එහෙ එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 2000ක ඒ සංඝාත අපායේ ඉන්න ඕන. මිනිස් අවුරුදු වලින් ගත්තොත් 1,63,000ක් අවුරුදු. 1,63,000ක්. මංවත් මේවට තියෙන බිංදු ගණන් දන්නේ නැහැ. හදලා බලන්න. ගණන් හැදිලා නෙවෙයි, වැරදි හදා ගන්න. ඊට පස්සේ තියෙනවා මහා ඊළඟට රෞරව නිරේ. රෞරව නිරේ ගොඩාක් දුරට උපදිනවා කාමසේවණී මුල් කරගෙන. යම් නව දොරක් සහිත මේ ශරීරේ, යම් ශරීරයේ යම් යමකින්ද කාමසේවණී කළේ, ඒ සිදුරු නවයේටම ඒ නිරේ ගියාට පස්සේ සිදුරු නවයේ දොරවල් ඇරිලා ඇඟ ඇතුළට උණු අළු යනවා. උණු අළු වලින් දැවෙනවා. නිරිපල්ලු තෝමර වලින් අනිනවා. තමන්ගේ සහෝදරයන්ට ද්‍රෝහි වීම, මවට පියාට ද්‍රෝහි වීම, මිත්‍ර ද්‍රෝහි වීම රෞරව නිවේ නිරේ උපද්දවනවා. වසර ගානෙන් කිව්වොත් එහෙම පින්වත්නි, වසර ගානෙන් කිව්වොත් රෞරව නිරේ මනුස්ස අවුරුදු 750,60,00,000 ඒ අපායේ එක දවසයි. 750,60,00,000 එක දවසයි. එවැනි දවස් 30ක් මාසයේ, මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 4000ක් අපායේ ආයුෂ. මනුස්ස අවුරුදු වලින් කිව්වොත් රෞරව නිරේ ඉපදෙනවා නම් 8,29,44,000යි නිරේ. මේ අවුරුදු 50කට 60කට කරගන්න පාපේ විපාක දෙන කාල, විපාක දෙන කාල. ඊට පස්සේ මහා රෞරව නිරය. ඒ නිරේ ඉපදුනොත් එක දවසක ආයුෂ මනුස්ස අවුරුදු 230,40,00,000. එවැනි දවස් 30ක් මාසයේ, මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 8000ක් මනුස්ස අවුරුදු වලින් හදනවා නම් 66,35,52,00,000යි. තාප නිරයේ එක දවසක ආයුෂ මනුස්ස අවුරුදු 921,60,00,000යි. වෙනි දවස් 30ක් මාසයේ, මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 16,000ක් මනුස්ස අවුරුදු වලින් කියනවා නම් 5,614,84,00,000යි. මේවාට ගණන් වලට බිංදු කොහොමද කියලාවත් මන් දන්නේ නැහැ. පව් කරන්න හොඳ නැහැ කියන එකයි කියන්න තියෙන්නේ. ප්‍රතාප නිරේ වැටුණොත්, ප්‍රතාප නිරේ වැටුණොත් එහෙම ඒ නිරේ ආයුෂ අවුරුදු වලින් කියන්න බෑ. ගව්වක් දිග, ගව්වක් උස, ගව්වක් පළල, ගලක් අවුරුදු 100කට වතාවක් පිහදාගෙන ගියොත් එහෙම, ගව්වක් උස, ගව්වක් දිග, ගව්වක් පළල, ගලක් අවුරුදු 100කට වතාවක් පිහදාගෙන ගිහිල්ලා ඒ ගල ගෙවෙන දවසක් එනවද, එදාට ප්‍රතාප නිරේ ආයුෂ ඉවරයි. අවීච මහ නරකාදී වැටුණොත් එහෙම අන්තක්කල්පයක්. අන්තක්කල්පයක් කියන්නේ කුමක්ද? අන්තක්කල්පයක් කියන්නේ මනුෂ්‍යයාගේ ආයුෂ අසංකීයේ ඉඳලා 10ට අඩු වෙලා ආය අසංකීය දක්වා වැඩි වෙන කල්. උපමාවකින් කිව්වොත් ගව් දෙකක් පළල, ගව් දෙකක් උස, ගව් දෙකක් ඝනකම තියෙන පර්වතයක් අවුරුදු 100කට වතාවක් සලුවකින් මේ පිය දැම්මොත් ආන්නේ ගල ගෙවෙන දවස පින්වත්නි අවිච්ච මහ නරකාදී ආයසයි. මේ විදිහට මිනිසයාගේ ආයුෂ දැන් ওই උපමාව මතක තියාගන්න. ওই විදිහට අවුරුදු 10ට අඩු වෙලා 80,000ට වැඩි වෙච්ච තැන තමයි මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. මෛත්‍රී බුදුරජාන් වහන්සේ අද හිට පහළ වෙන්නේ නැහැ. ගව් දෙකක් දිග පළල තියෙන පර්වතය අවුරුදු 100කට වතාවක් සලුවකින් පිසදාද්දී ඒ ගල ගෙවි යනවාද? එච්චර කාලයක් ඉන්න ඕන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න. අපේ මිනිස්සු මුලාවක සිටිනවා අද පහළ වෙයි හෙට පහළ වෙයි කියලා. ඒ නිසා හරියට මේ කඩෙන් කන්න බැරි වුණොත් මේ ඊළඟ හැපැත්තේ කඩෙන් කන්න පුළුවන් වගේ මිනිස්සු වාහනවල යනකොට කෑම කන්න මේ කඩෙන් කන්න බැරි වුණොත් ඉස්සරහ හෝටල් එකක් තියෙනවනේ කියලා හිතනවා වගේ යාළුවාට හිතෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා රහතන් වහන්සේලා පිරිනුවම් පාලා අපි මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකිනවා. අද හිට ඉන්නේ නැහැ. අපිට බොහෝ දුරක් ඉවාගෙන යන්න තියෙනවා. ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ සියලු ධාතුන් වහන්සේලා අතර මහා සුවිසල් ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ මේ ලක් දෙරණ. ද්‍රෝණයක් ශ්‍රී ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ මේ ලක් දෙරණ. ස්වර්ණවාලී සෑ රජුන් තුල දකුණු දළදා වහන්සේ වන් දළදා වහන්සේ ලැබුණා මේ ලක් දෙරණට. සෝමාවතියේ මහනුවර දළදා මැදුරෙත් වැඩ සිටිනවා. නීල වර්ණ කේශ ධාතු ග්‍රීවා ධාතු තැන්පත් මියුගුණ සෑය තිබෙනවා. ගිරිහඩු සෑය තිබෙනවා. සකල ධාතුන් වහන්සේලා තැන් තැන්වල නිදන් වෙල ලකු ධාතුන් වහන්සේ ඇතුළු ජයසිරි මහා බෝධීන් වහන්සේ උඩමළුවේ වැඩ සිටිද්දී මේ ලක් දෙරණ බෝධි වනයක් තිබියදී ධාතු කරඬුවක් තිබියදී මිනිසු කරන පව් දෙස බලන්ට මෙච්චර මාධ්‍ය වලින් රූප වාහිනීන් රේඩියෝ වලින් YouTube වලින් Facebook වලින් නොයෙක් මාධ්‍ය වලින් මෙච්චර බණ ඇසෙද්දී මේ ජනයා කරන පව් දෙස බලන්න මේ ගෞතම බුද්ධ ශාසනේ මේ දහං හඬ තව ටික කාලෙයි තියෙන්නේ. මේකත් නැති වුණාට පස්සේ මෛත්‍රී බුද්ධ ශාසනේ දක්වා යන දීර්ඝ ගමනේ මේ ජනයා අතින් කොයිතරම් පව් සිද්ධ වෙයිද? ඔය යන ගමනේ මව් මැරුණොත් පියා මැරුණොත් සෑයවල් බෝධිවල් තමන්ගේ අතින් විනාශ වුණොත් ඒ ඇහිට බුද්ධ ශාසනයක් අහිමි වෙනවා. කල්පයක් නිරේ යනවා. ඒ නිසා සත්පුරුෂ ජනතාවට මෙයයි කියන්න තියෙන්නේ මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පහළ වෙලා මහා කෝලාහලය යුග කෝලාහලයක් කළා වගේ. කුමක්ද කෝලාහලය? බුදුවරු ලෝකේ පහළ වෙන්න කලින් සත්පුරුෂ එක්තරා පුරුෂේ ලෝකේ කියාගෙන යනවා බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. සත්පුරුෂ ජනයා සූදානම් වෙනවා. කල්පේ ගෙවි ගියාට පස්සේ එක්තරා පුරුෂේ කැවිලා කියනවා ලෝක විනාශයක් වෙනවා කියලා. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනය අවසන් වෙන්න කලින් එක්තරා යුග පුරුෂෙක් විදිහට මිහි පිටට බට මහා සත්පුරුෂෙක් විදිහට ලොකු ස්වාමීන් වහන්සේ කාල ගෝසාව කරගෙන ගියා. බුද්ධ ශාසනය අවසාන පිහිට ගන්න ආය අවස්ථාවක් එන්නේ නැහැ කියලා. මේක මහා ගෝසාවක්. හිතන්න පින්වත්නි, මෙවැනි වූ මුතුන් අහස උසට එසවුන මහා විහිරවල් වටා සමම් පිච්ච මල් ඉස්සා වගේ ලක්ෂ ගණන් ජනයා එකතු වෙලා විහිරුවල් වැඳපු යුගය අවසන් වුණා. දන්සභහ මණ්ඩප අතුරු සිදුරෝ නැතුව එක උසුමට බලාගත්තු අතේ දේශකයන් වහන්සේ දෙස බලාගෙන මුව පැට්ටු වගේ කන් යොමු කරගෙන බණහපු යුගය අවසන් වුණා. දැන් අවුරුදු 3ක් සංගරුවන පිරිවරාගෙන තමන්ගේ අතින් දන් හැන්දක් බෙදෙන කාලය අහිමි වෙලා මේ දැන් නම් මේ ප්‍රශ්න ඉවර වෙයි කියලා උසුමක් හෙලනකොට හතර පැත්තෙන් කඳු පෙරලීගෙන එනවා වගේ මේ පැත්තෙන් කඳක් පෙරලීගෙන එනවා. අනේ අපෝයි කියලා උසුමක් හෙලලා මේ පැත්ත බලනකොට මෙයින් පෙරලීගෙන එනවා. අද කොරෝනාඩුවේ හිට කොරෝනාඩුවේ දැම් මරණ සංඛ්‍යාව අඩුයි කිය කියා හිත හිතා ඉන්නකුට ආය වැඩවා. මේ කරන යාන්තන් ඔොරොත්තු දීගෙනනවායි කියනකුට මෙන් අලුත් ප්‍රබේදයක් කටගත්තා කියනවා. පින්වත්න මේ අවසංයුගයයි. රූපවාහිනයෙන් හෝ රේඩුවකෙන් හෝ ගුවන් විදුලියෙන් හෝ ඒම නැත්තන් අන්තර්ජාලයෙන් හෝ බණපදයක් අහන අවසානයුගේ මේකත් නැතිවෙල යන්ට කලින් ධර්මය ශ්‍රවණය කරන්ට. පෝය දවසට උපෝසතය සමාධගෙන්ට අරද උපෝසතීත් විපාග තියන බව ජාතක කතාවෙන් දැන් කිව්වානවා. ඒ නිසා පිංගතුන තවත් කාරණාවක් කියන්න. මේ පංච කාමයට මුසපත් වෙලා මේ සැප සම්පත් එක්ක මේ මනුස්සයෝ සැප එනකුට දුකක් ගැන මතක් වෙන්නේ. ඒවාගේ වෙලාවට හොඳ කතාවත් වෙනවා. ඒ තමයි රොඩී ගම කිපදුන තරුණයෝ දෙන්නේ බොහොම හිතවත්. ඒ රොඩී ගමේ අප්‍රමාණ දුක් විඳලා මැරිලා ගිහිල්ලා පස්සේ කාලෙක එක දරුණෙක් රජ කෙනෙක් කියලා ඉපදුණා. අනිත් තරුණයා තාපසයෙක් වෙලා. මේ තාපසයාට දිවසින් පේනවා රොඩී ගමේ තමන් හිටපු හැටි. ඒ ගමේ හිටපු තමන්ගේ යාළුවා දැන් රජ වෙලා ඉන්නවත් පේනවා. ඒ තාපසයා රජුරුව ළඟට ආවා. ඒ රජතුමා ඉදිරි රජතුමාට පෙර ජීවිතේ පේන්න ගත්තා. තමන්ගේ යාළුවා හඳුනා ගත්තා. ප්‍රිය සම්භාෂණෙහි යෙදුණා. යෙදිලා තාපසයට කිව්වා දැන් අපි දෙන්න කලින් ජීවිතෙත් මිත්‍රයෝ. එනිසා ඔබතුමා ඉන්න අපි දෙන්න රාජ්‍ය දෙකක් කරගෙන රජකම් කරමු. මෙයා කිව්වා බෑ. මේ සංසාරේ පෙරලි පෙරලි යන්නේ. එක ජීවිතයක සැප විඳිනවා අනෙක් ජීවිතේ දුක විඳිනවා. එනිසා ඔබෙන්ට ඔය කසාවත මේ රාජ සැප අත්හැරලා ඔය ඔබ එන්න මහන් වගේ තපස් රකින්න. මේ රජුරෙකු අනිහිමට තපස් රකින්න බෑ. මං රාජ සැපෙන් ඔද වැඩි යන්නයි මම කැමති. මං පංචකාමී භුක්ති විඳින්නයි කැමති. එහෙම නෙවෙයි. මං පංචකාමී භුක්ති විඳ විඳ ඉඳලා ඔබ වගේ ඔබ මැරිලා යන හොඳ ලෝකෙට මමත් ගන්න ක්‍රමයක් කියන්නේ කිව්වා. කිව්වේ නම් හොඳට දම් පැන් දීගෙන උපෝසතේ රැකගෙන ඔබ ඉන්න. එතකොට මම රකින්න තපස් රැකලා මම යන ලෝකෙට ඔබටත් ඉන්න පුළුවන් වෙයි. හැබැයි ඔබ ওই පංචකාමයට ආසවිලානේ ගිහි ජීවිතේ රඳින්නේ. එහෙනම් මෙහෙම හිතන්න කිව්වා. දැන් ඔබට පෙර ජීවිතේ දැන් පේනවා. මටත් පේනවා. ඔබතුමා රාජ අන්තපුරයට ගිහිල්ලා, ඒ කියන්නේ රාජ බිසෝවරු ඉන්න කාමරයට ගිහිල්ලා සිරියහන් ගත වෙනකොට දැන් මේ තාපසය කියන්නේ ඔය ලස්සන ලස්සන කන්‍යාව ඇවිල්ලා ඔබතුමා වට කරගන්නවනේ ඇඳවටේ. එතකොට මං සිහි කරන්න හොඳ ගාථාවක් කියන්න. ඒ ගාථාව තමයි මෙන්න මේක සිහි කරන්න ගුවා අන්තපුරේ දිව්‍යාංගනාව වගේ කන්‍යාව ටික ඔබ වට කරගන්නකොට මේ ගාථාව හිතන්න. මොකක්ද ඒ ගාථාව? මම රොඩී ගමක හිටපු කෙනෙක්. අපේ රොඩී අම්මලා පෙර ජීවිතේ සිහි කරන්න කියව. අර චූටි පොඩි දරුවා ගහක් මුල තියාලා ඒ අම්මලා දර කඩන්න කැලීට යනවා. රොඩී ගමේ ඉන්න බල්ලු බැල්ලියෝ ටික ඇවිල්ලා අර පැටවු ඉන්න ගහ මුල එකතු වෙනවා. අර චූටි ළමයි අර බලු පැට්ටු මෙහෙම අතක ගා ඒ ළමයිට තේරෙන්නේ නැති නිසා අර බැල්ලියන්ගේ තනබුරුල්ලට කට තියලා බැල්ලියන්ගෙන් කිරි බොනවා. සිහි කරන්නක ඔබ කලින් ජීවිතේ එහෙම කළා. බැල්ලියෝ වට කරගෙන බැල්ලියන්ගෙන් කිරි බිබී හිටපු මම දැන් රජ කෙනෙක් වෙලා රාජ කන්‍යාව පිරිවරාගෙන ඉන්න හැටි බලාපං කියලා ඔහේ ඔහේ ජීවිතේ ගැන සිහි කරන්න කිව්වා. මම කාලයක් බැල්ලියෝ වට කරගෙනත් හිටියනේ කියලා. මට පුළුවන් දේ මම කිව්වා කියලා ඒ රාජ ඒ තාපසතුමා ආකාශයට පැන නැගලා පා දෙක මෙහෙම පිහලා රජුරුවන්ගේ ඔළුවට දූවිලි දාලා ආකාශයෙන් යනවා. අර රජුරුවන්ට සසරමයි පාවුණා. ඒ මොහොතේම සියලු රාජ සම්පත්තිය අත්හැරලා තපතට යනවා. ඒ මොහොතේ කල්පනා වුණේ පින්වතුනි සීතල හුළඟ වැදෙන තැනක අපි හිටියත් අර රෞරව මහ රෞරව තාප ප්‍රතාපාදී නිරේවල් වල ඔබත් මමන් ගිනි දෙල් වලින් දෙවි දෙවි හිටපු කාලය තිබ්බා. අපි ගින්න පිච්චිච්ච අය ගින්නෙන් පිච්චිච්ච අපිට සීතල හුළඟක් හමනවනේව. ප්‍රනීත ප්‍රනීත භෝජන අපේ කනවා. ගිනි ගිලු ගිලපු කාලයක් තිබ්බා. ගිනිගුලි ගිලපු කාලයක් තිබ්බා. ප්‍රේත ලෝකයේ අසූචි ගොලි කකා හිටපු කාලයක් අපිට තිබ්බා. දැන් අමතකයි. අපි මේ හිතවත් සියලු දෙනා ඉදිරියේ සිනහවෙන් ප්‍රිය සම්භාසනෙන් පිරිවරාගෙන සිටිද්දී සාද පවත්වද්දී අනේ අපිත් කාලයක් යමපල්ලෝ පිරිවරාගෙන හිල්ලින් තෝමරින් බැටකකා හිටපු කාලයක් තිබ්බ නේද? අමතකයි. අමතකයි. පව් කියන එක අහසේ හිටියත් ජලේ හිටියත් ගිරි ගුහාවක හිටියත් විපාක නන්දේ. ඒ නිසා කරන්න නම් එපා පාපය. යහපතම කරන්න, කුසලෙම කරන්න. අපි මෙහෙම හිටියට අපි ගොඩක් සංසාරේ නිරේවල් වල වැටි වැටි ඉඳලා ආපු අය. අපි පොඩි කාලේ ජීවත් වෙන්නේ. අනේ මේ සසරක සාපේ බලන්න අපිට අමතකයි මේවා. අපිට අමතකයි මේවා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඈත අතීතේ මහ මුනිවරුන්ගේ කාලේ මහ ඝන රශ්මියේ ඉර මුදුන් වෙලා වලාකුළු නැති අහසේ හිරු රශ්මිය පතුරවද්දී මිනිස්සෙකුට එළියට බහින්න බැරි තරම් ග්‍රීස්මේ තියෙද්දී ඒ තෙරුන් වහන්සේ එළිය සක්මන් කරනවා. වගක් නැතුව කත් සක්මන් කරනවා. පොඩි හාමුදුරන් වහන්සේ ගිහිල්ලා අහනවා, ස්වාමීනි මේ මහා ඝන අවුවේ කට්ට අවුවේ මිනිස්සෙකුට එළිය ඉන්න පුළුවන් වෙලාවක්ද? ඔබ වහන්සේ කෙසේද ගානක් නැතුව සක්මන් කරන්නේ? ප්‍රිය ආයුෂ්මතුනි මට නිරේ මතක් වෙනවා. නිරේ තියෙන ගිනි දැල් වල සැර මතක් වෙනවා. ඒ නිරේ සැරත් එක්ක ප්‍රිය ආයුෂ්මතුනි මේ මොන සැරක්ද? නිරේට මාව වැටෙන්න එපා, නිරේ ගිනි දැල් වලින් පිච්චෙන්න එපා කියලා හිරු රශ්මියේ මා කුසල් වඩනවා. සීතල හිම වැටෙන රාත්‍රියේ අඳනි පිටින් උන්වහන්සේ සීතලේ සක්මන් කරනවා. පොඩි හාමුදුරන් වහන්සේ ගිහිල්ලා අහනවා, ස්වාමීනි මේ සීතලේ ඉන්න බෑ කාටවත්, ඔබ වහන්සේ සක්මන් කරනවා. ප්‍රිය ආශ්මතුනි තද්ද සීතල තියෙන්නේ ලෝකාන්තරිය කියලා නිරයක් තියෙනවා. ඒ නිරේ සීතලෙන් නිරේ සතා පුපුරනවා. ඒ ඉදිරියේ මේ සීතල මොකද්ද? ලෝකාන්තරිය නිරේට මා වැටෙන්න එපා කියලා මා සීතලේ සක්මන් කරනවා. බලන්න සතර අපාය. අපි සී කරන්නේ නැහැ. කවුරු හරි බැන්නොත් ඒක රුස්සන්නේ නැහැ. හින්ට් එකක් ගැහුවොත් රුස්සන්නේ නැහැ. ඇඟේ හැප්පුණොත් රුස්සන්නේ නැහැ. ව්‍යංජනයේට ලුණු මදි වුණොත් රුස්සන්නේ නැහැ. හිනා වුණ නැත්තම් රුස්සන්නේ නැහැ. අපිට ලොකු ප්‍රශ්න ඒවා. ඒවා ලොකුම ප්‍රශ්න. දැන් සතර අපාය අමතක වෙලා ඇයි නිරේ ගිනි දැල් වල රස්නේ අපිට නැද්ද? කරන පව්කම් වලින් සත්‍යෝ නිරේට වැටුනොත් ඒ නිරේ ගිනි දැල් වලින් ඔබෝ පුච්චනවා. ඒ සැර ඒ විදිහටම වදිනවා. නිරේ ගිනි දැල්ව රස්නේම තියෙනවා. රස්නේම තියෙනවා. එදාට පින්වත්නි කවුරුවත් නැහැ අපිට. නිරේ අම්මා කියලා කෙනෙක් නැහැ. තාත්තා කියලා කෙනෙක් නැහැ. සහෝදරයා කියලා කෙනෙක් නැහැ. සහෝදරිය කියලා කෙනෙක් නැහැ. යාළුවා කියලා කෙනෙක් නැහැ. අම්මා තාත්තා සහෝදරය සහෝදරිය යාළුවා මිත්‍රයා කිසිම කෙනෙක් නැති නිරයක් ගැන හිතන්න. එතන ඉන්නේ යමපල්ලෝ. යමපල්ලෝ කවරහුද? උන්ට තෙත්ගතයක් නෑ. අපේ අදෝනාව ඇහෙන්නේ අනේ කියන විලාපය ඇහෙන්නේ. ඔවුන්ගේ ක්‍රීඩාව නිසිසතාට තලන එක, අයින එක, ලෝධියට දාන එක ඔවුන්ට ඇති කියලා හිතෙන්නේ. ඔවුන්ට මහන්සි නෑ. ඔවුන්ට දැන් ඇති කියලා හිතෙන්නේ. ඔවුන් කල්පයක් වුණත් අපිට දඬුවම් දෙනවා. නිරිසතා. ඒ නිරි ඒ යමපල්ලා. ඒ යමපල්ලන්ට අපේ වචන දෙකක් ඇහෙනවා. බඩගිනී කිව්වොත් ඇහෙනවා යමපල්ලන්ට. එසැනින් උන් අපේ කට නිරිසතාගේ කට මෑත් කරලා ගිනි ගුලි දානවා. පිපාසයි කිව්වොත් ඒ යමපල්ලට ඇහෙනවා. කට මෑත් කරලා ලෝධියවක් කරනවා. ඔච්චරයි ඇහෙන්නේ. අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතර අපායේ නිදහස් වෙන දහමක් වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාළා සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බීතේ සග්ග පරායන. බුදු කෙනෙකුට සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හටගත්තොත් එයා සතර අපායෙන් නිදහස් වෙලා සුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේට සෙනෙහස හදා ගන්න හදවතේ, ප්‍රේමේ හදා ගන්න හදවතේ, යේකේච් බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය, ඔය ගිනි ගුලි ගිලින අපායට වැටෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගියොත්, ධර්මයේ සරණ ගියොත්, සංඝරත්නයේ සරණ ගියොත්, අනේ තෙරුවන් සරණ යන්න කියලා ඔය අපායකට වැටෙන්න එපා කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට දුන්න කල්යාණ මිත්‍ර සම්පත්තියට කෙසේද කෘතගුණ සලකන්නේ? ලොකු ස්වාමීන් වහන්සේ අපිට මොන නොගැහුණා නම්, මහා මෙුණාවෙන් අපිට මේ විදියට ධර්මයේ නැසුණා නම් අපි අතින් මේ වෙනකොට කොයිතරම් පව්කම් පාපී දේවල් සිද්ධ වේද? අනේ අරවාගේ නිරවල් ගොඩකින් අපිව නිදහස් කරවන්න මේ දහම දුන්න ගුරු දේවෝත්තමයාණන් වහන්සේ. අනේ පින්වත්නි, මොහොතක් පාසා අපි රැස් කරන පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායසම ලබත්වා. සත්පුරුෂයන්ට මොහොතක් පාසා ගුරුවරයාට එසේ කෘතගුණ සිහි කරන්න, දීර්ඝායසම පතන්න. අපිව මේකින් ගලවලා ගත්තට හම සුදුපාට මිනිස්සු ඉන්නවා. ඒ හම සුදුපාට බටහිර මිනිසුන්ට වඳින්න සෑයක් නෑ, පුදන්න බෝධියක් නෑ, අහන්න දහමක් නෑ, දම් පුදන්න සඟරුවනක් නෑ, කසාවතක් දකින්නේ නෑ. ඔවුන්ට තියෙන්නේ කාමයේ විතරයි. ඒ නිසා පින්වත්නි, නිරේ කියලා කියන්නේ මහ භයානක තැන. එහි නිරේ තියෙන ආයුධ අපිටත් වදිනවා. නිරේ ඉපදුනො අඩුවක් නෑ, යාමයක් නෑ, නිදහස් වෙන තැනක් නෑ, විවේකයක් නෑ. ඒ ගිනි දැල් බුරබුරා නැගෙනවා, ඉන්ධන අඩු වෙනවා කියලා එකක් නෑ. නිරේ අතිශයින් භයානකයි. යේ යමපල්ලු අපේ නෑදෑයෝ නෙවෙයි. යමපල්ලු අපේ නෑදෑයෝ නෙවෙයි. ඒ වෙනකොට ඒ සත්වයාව නිර්මාණය කරන්නේ තමා විසින් කරපු කර්මයෙන්මයි. නිසා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. ඒක යම් කර්මයක් කළොත් ඒ යමද්ද වපුරන්නේ ඒකයි ඵලයේ විදියට එන්නේ. ඒ නිසා ගානට ඒ යා කරන දේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පළවෙනි ප්‍රතිඵලය අපායෙන් නිදහස් කරවීම. පළවෙනි ප්‍රතිඵලය අපායෙන් නිදහස් කරවීම. ඒ අපායෙන් නිදහස් වෙන්නට නම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන, ධර්මයේ සරණ යන්න ඕන, සංඝරත්නයේ සරණ යන්න ඕන. ඒ අර්ධ උපෝසථයේ විපාක තියෙනවා. මොකද්ද සංසාරේ අපිට වැදිච්ච සාපයන්? අපාය අපිට මතක් වෙන්නේ නැහැ නේද? අපි හිතන්නේ අනිත් අයට මේවා විපාක දෙයි, අපිට විපාක දෙන්නේ නැති වෙයි කියලා. දැන් බලන්න කේලම් කියනකොට ඒ කේලමේ නැමැති පාපය පිටිමස්කන්ට මේ තමන්ගේම ඇඟේ මස් කඩ කඩා කන කර්මයක් බවට පත් වෙනවා කේලම් කියන එක. ඒක තමයි පිටිමස් කනවා කියන්නේ. ඉතින් මිනිස්සු කේලම් කියනවා හිතෙන්නේ නැහැ නේ මේකෙයි අපිට කියනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ වදාළේ මේ ලෝක සත්වයා ප්‍රകൃතියෙන්ම රාගින් යුක්තයි, ද්වේෂින් යුක්තයි, මෝහින් යුක්තයි. ප්‍රകൃතියම රාග දේශ මොහලින් බැටකකා ඉන්න කෙනෙකුට කවුරු හරි රංගනීකින් හරි ගීතයකින් හරි නාටකයකින් හරි ඔහුගේ රාගය ඇවිස්සුවොත්, ද්වේෂය ඇවිස්සුවොත්, මෝහය ඇවිස්සුවොත් ඔවුන්ට සුගතිය වැහෙනවා. ඇයි මේ රාග දේශ මොහලින් සංසාරේ යන කෙනාගේ රාග දේශ මොහයම අවසලා. එනිසා පින්වත් මිනිසුනි, කාගේවත් රාගය අවසන් එපා, ද්වේෂය අවසන් එපා, මෝහය අවසන් එපා. මේ කරන කර්ම අපිට එනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස් උපසම්පදා, සියලු පව් නොකර කුසල් වල සමාදන් වෙන්න කියලා මගේ බුදුරජාන් වහන්සේ කොයිතරම් සත්‍යයක්ද වදාළේ. සචිත්ත පරියෝ දපන, හිත අසංවර වෙච්ච නිසා මේ හැම පාපයක්ම සිත දමනය කරන්න කියලා මගේ බුදුරජාන් වහන්සේ කොයිතරම් සත්‍ය දහමක්ද වදාළේ. එනිසායි ධර්මයේ නිතර සිහි කරන්න ඕනේ. එනිසා පින්වත්නි, සතර අපායේ බය නිතර නිතර සිහි කරන්න. මම ළඟදී මහත්තයෙක් කිව්වා, එහි මහත්තයා මේ මහිත ගෙදරට දුම් කබල අරන් දුම් අල්ලනකොට පොල් කටු ගිනි පුපුරක් ගිනි අඟුරු කැල්ල බිමට වැටිලා දවස ඒකේ මහත්තයටම පෑගිලා. ඒ මහත්තය ඒ වෙලාවේ සිහි කළා කියනවා, මේ පිච්චෙන පිච්චිල්ල මෙහෙම නම් නිරේ කොහොම ඇතිද කියලා. එහෙම සිහි කරනකොටම අර කකුල පිච්චෙන දැවිල්ල නැති වුණා කියලා. පින්වතුනි, දුකක් විඳිනකොට ඊට එහා දුකක් හිතනකොට මේ දුක නැති වෙනවා. ගෙදර මිනිස්සයා බීල් ඇවිල්ලා බිරිඳට තඩි බාන්දි ගහද්දි පෙළද්දි නිරේ කොහොම ඇතිද කියලා හිතුවොත් එහෙම අර දුක දරා ගන්න පුළුවන්. රස්නේ වතුර ටිකක් බොද්දි දිව පිච්චෙද්දි ලෝදිය කොහොමද කියලා හිතුවොත් මේක දරා ගන්න පුළුවන්. සීතලේ ගැහෙද්දි සීත නිරේ කොහොමද කියලා හිතුවොත් දරා ගන්න පුළුවන්. අවුවේ පිච්චෙද්දි නිරේ කොහොම ඇතිද කියලා හිතුවොත් දරා ගන්න පුළුවන්. අපේ දුක අනිත් අයට කියද්දි ඒ අය අහන් නැතුව තියෙනකොට අනිවි යමපල්ලු කවදාවත් අපේ හඬ නිරිසතාගේ හඬ අහන්නේ නැනව කියලා සිහි කළොත් ඒ දුක දරා ගන්න පුළුවන්. ඇත්තටම සතර අපායේ දුක නිතර නිතර නිතර සිහි කරනවා නම් මේ ලෝකේ සියලු දුක් දරා ගන්න පුළුවන්. මොකද මේ මනුස්ස ලෝකේ තියෙන මනුස්ස දුක මිසක්ක නිරේ දුක නෙවෙයි. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ වදාළා, නිරය තරං මේ තිරිසන් ලෝකේ තරං අනුත්තර නිවනට බාධා පිණිස පවතින තවත් ගතියක් නැති තරං කියලා. ඉච්ඡර භයානකයි. වැඩිම පිරිසන් මේ ලෝක සන්නිවාසයේ වාසය කරන්නේ නිරේ. වැඩිම පිරිසක් වාසය කරන්නේ නිරේ. අපේ ඥාතින්, අපේ හිතමිත්‍රාදීන්, අපේ වෛරක්කාරයෝ පවා නිරේ ගිනිදල් මත අන්තක්කල්පයක් දැන් විඳ විඳ ඉන්නවා. ඔවුන් ওই අන්තක්කල්ප ඉවර වෙලා ඇවිල්ලා ආයේ පරණ කෝන්තරේ ගන්නවා. ඊට කලින් නිදහස් වෙන්න. ආයෙත් මේ කාල ගෝසයෙන් පින්වතුනි මේ කරන්නේ බුද්ධ ශාසනයේ අවසාන යුගයයි. පුළුවන් නම් කුසල් කරගන්න, පින් කරගන්න, යහපතේ දෙන්න. ධාතු සෑයවල් මෙහි විදියට හරි දැක දැක අත් දෙක එකතු කොට වන්දනා කරගන්න. පින් කරන්න, කුසල් කරන්න, සෑම පෝයකටම සිල් සමාදන් වෙන්න. සිල් නොගෙනින් දෙපා. එක දවසක්වත් බණපදයක් අහන්න නැතුව ගෙවින්න දෙන්න එපා. ධර්ම දේශනාවක් අහන්න, පැරණි වැරදි අත්හරින්න, අලුත් ජීවිතයකට එන්න, කුසල් වඩන්න. මේ අවසාන යුගයයි. අපිට තව කොච්චර ආයුෂ තියෙද කියලා අපි දන්නේ. ඒ නිසා මෙච්චර භයංකාර සංසාරයකින් අපිට නිදහස් වෙන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්, ධර්මයේ සරණ යෑමෙන්, සංඝරත්නයේ සරණ යෑමෙන්. ඒ උතුම් තිසරණේ සරණ ගොස් මේ දහම ගැන සිත පහදවාගෙන අකුසල් බැහැර කොට කුසල් උපදවා ගන්නට සතර අපා බය කඩුවක් අමෝරා ඔසවාගත් වදකීක් පිටිපස්සෙන් ඉන්නවා වගේ නිතරම අපිට සතර අපා බය සිහි වේවා. අකුසල් දුරු කොට කුසල් උපදවන්නට බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා. ශ්‍රීමත් ලලාට දහතුන් වහන්සේගේ ආනුභාව ශක්තිය සියලු අකුසල් දුරු කර මහරහතන් වහන්සේලාගේ ත්‍රි හස්තෙන් ලලාට තුනන්ත වෙදම්වේ. මහා කාශ්‍යප මුනි දුවාදී මහෝත්තම නික්ලේශී මුනිවරුන්ගේ ආශිර්වාදයෙන් මේ සකල ලෝක සත්ත්වයා සතර අපායේ මුදවන්ට අමා නිවනට පමුණුවන්ට දහම දේශනා කරවදාළ ධර්ම ස්වාමී වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් අනුකම්පාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් මහා කරුණාවෙන් අපිටද සැනසී බුදුසසුනේ පිහිට ලබා ගන්න වාසනාව